2013 වසරේ 6 වෙනි මාසේ 30 වෙනිදා භාවනා වැඩසටහන. විදර්ශනා භාවනා. විමසා බැලීමේ භාවනාව. කුමක් විමසා බැලීමද? කිං සච්ඡං ගවේසි. කුමන්ද සත්‍ය කියලා ගවේෂණය කිරීම. සත්‍ය අනුකවරක්ද? හාත්පස නිවීම, සැනසීම, මෙලවත් සසරටත් සහනයක් වන දෙයක්. අපි පරිහරණය කරන මනස සංසාරේ අප්‍රමාණ ආත්ම භාවල් ලබමින් අතහරෙමින් සසර සැරිසරා ආ මනසක් තියෙන්නේ. ඒ මනස ඔහි වලාකුලක් වගේ එක් එක් අතට ගසාගෙන යන වලාකුල වගේ සුගති දුගති දෙක්හි අප්‍රමාණ දුකද සැපද විඳා. මිනිසුන් ජීවිත පරිහරණය කළත් ඒ ජීවිත වල වැඩි බලය සාංසාරික බලය බව අඳුනගන්නේ නැහැ. මම මමයයි දවසට සිය පාරක් ආමන්ත්‍රණය කළත් තමාගේ ජීවිතයේ තුල තමාට කළ හැකි දේ අල්පයි. අනිත් ඔක්කොම අර තණ්හා බලයට සාංසාරික විඥාණයටයි කළ හැකි දේ බොහොමයි. තමන්ට තමන්ගේ ජීවිතය අත්පත් කරගන්න කරනු ලබන එක්තරා මෙහෙයුමක් වගේ තමයි මේ ආත්ම ගවේෂණය. අපේ චින්තනය ගලාගෙන යනවා මගේ ආකල්ප, මගේ සිතවිල්ල, මගේ අදහස, මට හැඟෙන විදිය, මට දැනෙන විදිය, මම දුටු විදිය, දකින ආකාරය, මට හොඳ විදිය වශයෙන් හැම මොහොතකම යම් මානසික ගුණාංගයක් තියෙනවා. හැබැයි තේරුම් කර ගන්න ඕන කාරණය තමයි ඒ මම මම මම යයි කොතෙක් ආමන්ත්‍රණය කළත් ඒ ආමන්ත්‍රණික ගුණය තුළ කිසිදු දෙයක් නැති වග. උදේ ඉඳලා රාත්‍රී වෙනකන් මම යයි ආමන්ත්‍රණය කළා. එහි ඇති ගුණයක් නැති වග. එතකොට කවුද මේ මම කියලා කියන්නේ? මම කියලා කියන්නේ මායාවක්. මම කියලා කියන්නේ මායයා. මාර දෘෂ්ටියක් නොවේද කියලා අහන්නේ ඕකයි. ඔබ මායයා නේද කියලා අහන්නේ ඒකයි. මමත්වයේ පැත්තට කතා කරපු අවස්ථාවන් වල, මමත්වයේ වැඩෙන පැත්තට කතා කරපු අවස්ථාවන් වලදී බුදුහාමුදුරු දකිනවා මේක මේ මමංකාරයේ සංකල්පයක්. එතකොට මමංකාරයේ සංකල්පයක් Tamanට ආමන්ත්‍රණය කරනකොට මොකද කියන්නේ? ඔබ මායයා නේද? දැන් ඔබත් ළඟ යම් කිසි මේ ධර්මය අහගෙන යද්දී ඔන්න මමංකාරය කියනවා මේ ඔබ කරපු භාවනාවට විරුද්ධ භාවනාවක් නේද ඔබ? ඔබ පිළිගන්න පුළුවන්ද? ඒ කියන්නේ ඔබේ මෙතෙන් දැනුමට ගැලපෙන්නේ නැහැ නේද කියලා ඉතින් අහනවා. ඉතින් මේ මොහොතේදී අපිට අඳුන ගන්න පුළුවන්කම තියෙන්න ඕන ඔබ නේද මාය? ඔය මමංකාරය නේද? ඊළඟට කියනවා මේ අගේට ගෙදර නිදහසේ ඉන්න පුළුවන්. මොකට යනවද? ඔච්චර දුර බැහැර ගිවාගෙන. පෙට්‍රෝලුත් ඉතුරුයි, කාලයත් ඉතුරුයි, ගෙදරට වෙලා හිටියේ නම් හොඳයි නේද? එතකොට අහන්න ඕන ඔබ නේද මාර්ය? ඒ විදිහට මාර්යා මමත්වය පෝෂණය කරන්න, මමත්වය උදව් කරන්න වගේ, මමත්වය රකින්න වගේ එයා එනවා. නමුත් අපි දැනගන්න ඕන මමත්වය රකින්න, මමත්වය පෝෂණය කරන්න, මමත්වය කියලා මාණික්යක්, රන් බඳුනක්, වටිනා දෙයක් නැහැ මේ මමත්වය කියලා මට දැනෙන්නේ පුහු දෙයක්, හිස්සූ දෙයක්, හිස්සූ අදහසක්. ති මමත්වය එච්චර තදින් දනවනකොට මාරයට කියලා දෙන්න ඕන එනම් මමත්වය මට පෙන්වන්න. මමත්වයේයි කවුරුන්දයි මට විග්‍රහ කර දෙන්න. එතකොට තමයි මමත්වයේ මායයා පලා දුවන්නේ. මොකද හේතුව එයාට ඒක කරන්න බෑ. අපි මම කියලා කොච්චර කතා කළත් මමත්වයේ එලි දක්වන්න බෑ. මෙන්න මේයි කියලා මමත්වයේ මේයි කියලා කෙනෙකුට විග්‍රහාත්මකව ගෙනල්ලා පෙන්වන්න දෙයක් නැහැ. ඒක හරියට අර දෑත එකතු කරලා අපුඩියක් ගැහුවාම හඬක් නිකුත් වෙනවා. ඒ හඬ අපිට කොයි වෙලාවකවත් අල්ලලා මොහොක හරි දාලා බන්දේසික දාලා ගෙනල්ලා තියලා මෙන්න හඬේ කියලා පෙන්වන්න බෑ. ඒ වගේම තමයි මමත්වයත් ඒ චිත්ත වේගය තුල, චිත්ත ශක්තියන් තුල එකිනෙකට එකිනෙකට යාවෙවි, හාවෙවි, සම්බන්ධ වෙවි, හටගනමින් දීර්ඝව සුලි සුලඟක් වගේ ගලාගෙන යන ගුණයක් තියෙනවා. දැන් සුලි සුලඟක් කවුරුවත් ඇති කරන්නේ නැහනේ. ඒක යම් කිසි කැරකීමේ ගුණය නිසාම එකිනෙකට එකිනෙකට බැඳිලා ඒ කැරකිලා විශාල සුලි සුලඟක් බවට පරිවර්තනය වෙනවා. ඒක ඒ වගේ තමයි මේ අපේ මමත්වයත් ඔය ආකාරයේ තියෙන ශක්ති ප්‍රබවයක්, ශක්ති ගුණයක් හැටියට සලකන්න පුළුවන්. දුක්ඛ සත්‍ය දකින්නවා කියලා කියන්නේ අර දුක්ඛ සහගත හැඟීම පුළුවන් තරම් ජීවිතේ තියෙනවයි කියන එක නෙමෙයි. මේ මනස තුල යම්කිසි ගැටලුකාරක තත්ත්වයක් තියෙනවා කියලා අඳුනගන්න එක තමයි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. දැන් අන්ධකාරය උදා වුණොත් එහෙම යාට දැන් විශාල අන්ධකාරයක් උදා වෙලා තියෙනවා කියලා, අඳුරක් ලැබිලා තියෙනවා කියලා අඳුනගන්නවා. අඳුනගත්තට පස්සේ ඊළඟට දෙවෙනි ක්‍රියාමාර්ගයේ ජීවිතේ තීරණ මොන? ඒ තමයි ආලෝකයක් ඇති කර ගැනීම. ඒ ආලෝකය ඇති කර ගැනීම ජීවිතයේ සිනුන. එහෙමනම් අපේ මනස කියන තැන මාර ධර්මතාවලින් පිරී තියෙනවනම්, මායාකාරී ධර්මතාවලින් පිරී තියෙනවනම්, මුලා වෙන අවස්ථා තියෙනවනම් අපි කළ යුත්තේ මොකද්ද? මේ මුලාවෙන් මේ මායාවෙන් නිදහස් වෙන්න ඕන. මට රැවටි රැවටි ජීවත් වෙනවා, තමාම තමාට රැවටි රැවටි ජීවත් වෙනවා, මායයන්ට රැවටි රැවටි ජීවත් වෙනවා කියන්නේ ඕක. මාර දූවරුත් ඉන්නවා, තණ්හා රති රගා කියලා ඉන්නෝ. ඒ මාර දූවරුත් බොහොම ප්‍රසන්නව පේනවා. එතකොට මම කියන එක ඒවටත් රැවටි රැවටි මේ සංසාරයේ පසු වෙවි සැරිසරමින් ඉන්නෝ. සමස්ත ඒ සංඥා පද්ධතියම මිරිඟුවක්. ඒ විඥානයේ මිරිඟුවක්. ඒක නිසා විඥානය සංඥාව මරීචිකං මිරිඟුවක් හා සමානයි කියලා දේශනා කළේ ඒකයි. ඇයි මිරිඟුවක් කියලා කියන්නේ? නිතරම ශක්ති ස්වභාවයක් පෙන්නුම් කරනවා. ජලය වගේ පෙන්නුම් කරනවා, නමුත් ජලය නෑ. ඉතින් පුජ්‍යලය අපිටත් මමත්වයක් පෙන්නුම් කරනවා, මමත්වේ නෑ. ඒ පෙන්නුම් කරන දැනෙන මමත්වයේ පස්සේ තමයි අපි දුවගෙන යන්නේ. ඒත් මම කියන්නේ කවුද කියලා එලි දක්වන්න බෑ. එහෙනම් දැන් අපි මෙතනින් නිදහස් වෙන්න ඕන. කොහොමද අපි නිදහස් වෙන්නේ? ඒකත් හරියට හිර කූඩුවකින් නිදහස් වෙන මිනිස්සෙක් වගේ තමයි. දැන් හිර කූඩුවකින් මිනිස්සෙකුට පැනලා යන්න උවමනා වුණොත් ඒ හිර කූඩුවේ ඉන්න අයගෙන් උදව් ගන්න පුළුවන් කමක් නැහැ. ආරක්ෂක බටයෝ බලාගෙන ඉන්නේ කොහෙන්ද මෙයා කෙනෙක් පනින්නේ, පැනනොත් මිනිතියලා අල්ලගන්නයි ලැහැත්තේ. ඒ වගේම මනස තුලත් සිර වෙලා ඉන්න මිනිස්සෙකුට එතරින් ඉගිලෙන්න පුළුවන් කමක් නැහැ. අර සාංශාරික බලවේග ඔක්කොම බලාගෙන ඉන්නේ මොනම හරි තත්වයකින් මේ මනස බය කළා හරි රවට්ටලා හරි මේ මනස රඳව ගන්න ඕනේ කියලා අදහසක් තියෙනවා. අපේ මනස කොයිම හරි දෙයකට කොයිම හරි තත්වයකට රැවටෙන ගුණයක් තිබුණොත් මනස ඒ දේ මවාපාලා හරි අපිව රවට්ට ගන්නවා. දැන් මේ කතාව තමයි අර සිද්ධාර්ථ කුමාරයට කියන්නේ ඔබට මේ චක්‍රවර්ති රාජ්‍යත්වය ලබන්න පුළුවන්. සාමාන්‍ය ලොකුම දේ. එතකොට කියන්නේ මට ඒකත් එපා. ඔබටත් ඔහොම ඉන්නකොට කියලා කියයි. ඔබත් යම්කිසි ප්‍රාර්ථනාවක් තියෙනවා, ඔබට අහවල් තත්ත්වය අහවල් දේවල් ටික ඔබට ලබා දෙන්න පුළුවන් කියලා කියනෝ මාරය ඇවිල්ලා. අපි ලෝකයේ සියල්ල තුල තිබෙන නිස්සාරත්වය මනාව අඳුනගෙන තියෙන්නේ. ඒ නිසා මට ඕවා එපා කියන මනසක් තමන්ට තියෙන්න ඕන. ජව සම්පන්න මනසක් තියෙන්න ඕන. නැත්තම් රැවටිච්ච අය ඕන තරම් ඉන්නෝ. ඒගොල්ලෝ කල් දාගෙන නිවන යම්කිසි අල්ප කාරණයක් වෙනුවෙන් නිසා හොඳ සැලකිල්ලෙන් ඉන්න ඕන. මායයා අතවනන්න පුළුවන්, මායයා තමන්ට අඬ ගහන්න පුළුවන්. මේ ගමනෙන් කෙසේ හෝ රවට්ටලා මුලා කරලා කෙනෙක්ව මාර වසඟෙහි තබා ගන්න. මේ විඥානය කැමති නැහැ කොයි වෙලාවකවත් මිදෙනවට, නිදහස් වෙනවට කැමති නැහැ. හැදිලා තියෙන්නම සසර බර වෙන, සසර මුලා වෙන, සැරිසරන්න තමයි මේ මමංකාරයේ මමත්වයේ ශක්තිය හැදිලා තියෙන්නේ. දැන් මමත්වයට ආහාර සපයන්නේ අපිමයි. මොනවද ආහාර සපයන්නේ? හැමතිස්සෙම සංචේතන ආහාර ලබා දෙනවා. මොනෝද චේතනා? චේතනා ආහාර ලබා දෙන්නේ. චේතනාවක් වෙන්නේ කොහොමද? අපි චේතනාවක් කියලා කියන්නේ බැසගත්ත යම් කිසි අරමුණක්. පදනම් කරගන්න ලද යම් කිසි අරමුණක් චේතනාවක්. ඒ චේතනාවක් ඇතුළේ රසයක් තියෙනවා, දුක්ඛ රසය හරි, උපේක්ෂා රසය හරි, එමත් නැත්නම් සුඛ රසය හරි තියෙන වේදනාවක් තියෙනවා. ඒ රසය පදනම් වෙලා තමයි අර චේතන ආහාරය මමංකාරයේ ජීවත් වෙන්නේ. මිනිස්සෙකුට හැමතිස්සෙම එක්ක දුක් විඳින්න ඕන, එක්ක සතුටෙන් ඉන්න ඕන, එක්ක උපේක්ෂා වින්දනයක් ඕන. වින්දනයක් ඕනමයි සත්‍යයට. ඒ නිසා තමයි මේ ලෝකේ වින්දනයන් ගොඩනගන්න දේවල් මිනිස්සු පුළුවන් තරම් ගොඩනගන්නේ ඒකයි. ඉන්න වින්දනාත්මක ගුණයක් තියෙනම ඕන මිනිස්සුන්ට ජීවත් වෙන්න. හැමතිස්සෙම. නමුත් මේ සිද්ධාර්ථ ගෞතම බුදුපියාණන් වහන්සේ මිනිස්සිත ගලාගෙන යන ස්වභාවය නෙමේ, මිනිස්සිත අවධානය යොමු නොකරන පැත්තක් ගැන අවධානය යොමු කළා. අන්න ඒකයි ඒ උඩුගම් බලා ගමන් කළා කියලා කියන්නේ ඒකයි. මොනවද මිනිස්සු මේ ලෝකයේ සුඛ වේදනාව හොයාගෙන යද්දි, දුක් වේදනා විඳින්දි, උපේක්ෂා වේදනාව නතර වෙද්දි සිද්ධාර්ථ ගෞතමය හොයනෝ මේ වේදනා නිරෝධයක් හොයනෝ. වේදනාවේ නිරෝධයක් හොයනෝ. තණ්හාවෙන් නොයෙකුත් දේවල් එක් එක් අරමුණු කරා, එක් එක් අදහස් කරා යනෝ. අපි කියන්නේ වස්තු සම්පත් පස්සේ යන එකටමනේ තණ්හාව කියන්නේ නැහැ. කෙනෙකුට වස්තු සම්පත් එපා වෙලා තව කෙනෙක් කැලේක ජීවත් වෙන්න කැමති තණ්හාවක් ඇති. ඒකත් තණ්හාවක් තමයි. ඒකත් තණ්හාවක් තමයි මොනම හරි විදියකින් ඇති වෙනවා. ඒතකොට තණ්හා නිරෝධයක් හොයනවා. දැන් අපි හිතන්නේ මේ ලොකු යාන වාහන, ගෙවල් දොරවල්, වස්තු සම්පත් වලට කැමති වුණාම තමයි ඕක තණ්හාව කියලා කියන්නේ. ඒක එහෙම නෙමෙයි. ඒක එක එක ආකාරයන් වලට සමහර අයගේ තණ්හාව බිහි වෙනවා. ඒ මොනයම් ආකාරයකින් ඡන්දයකින් බැඳී යාමක් සිත තුළ තිබුණත් ඒවා අයිති වෙන්නේ ඒ තණ්හා ගුණයට. එතකොට තණ්හා විමුක්තියක් හොයනවා. මේ ලෝකේ චේතනාව තුළ ජීවත් වෙද්දී එක් එක් චේතනා කර්ම කරද්දී, එක් එක් චේතනා කර්ම වඩද්දී, ඔය සමත භාවනා වගේ දේවල් වලින් වැඩෙන්නේ චේතනා කර්මයක් වැඩෙන්නේ. උපේක්ෂා සහගත චේතනා කර්මයක් තමයි වැඩෙන්නේ සමත භාවනාවනොළුදී. එතකොට මේ චේතනා කර්ම කවුරුත් වඩද්දී සිද්ධාර්ථ කුමාරයා සොයනවා චේතෝ විමුක්තිය. චේතෝ විමුක්තියක් සේනෝ. චේතනා කර්මයක් හැදෙන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ඒ හය පදනම් වෙලා චේතෝ විමුක්තියක් හැදෙන්නේ ඒ වහි නිරෝධේ. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන නිරෝධයෙන් හටගෙන තමයි චේතෝ විමුක්තිය හැදෙන්නේ. එතකොට චේතෝ විමුක්තිය අවේදිතයි, චේතෝ විමුක්තිය විරාගිකයි. විරාගිකයි කියන්නේ ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ, බැඳෙන්නේ නැහැ, රැඳෙන්නේ නැහැ. එතකොට අකාලිකෝ ධම්මෝ, අකාලිකෝ ධර්මතාවයකට පිවිසෙනෝ. උප්පත්තියක් නැති, පැවැත්මක් නැති, අවසානයක් නැති, හරයක් නැති, දහවලක් නැති ඒ අකාලිකෝ ධම්මෝ කියන අවස්ථාවට සිතපත් වෙනවා. ඒ අකාලිකෝ ධම්මෝ ඇති තැන තමයි වීතරාග, වීත දෝෂ, වීත මෝහ කියන ගුණාංග තියෙන එතන. එතන මේ මම විසින් මේවට ඇලෙන්න හොඳ නැහැ, මේවට මම ඇලෙන්න ඕන කියනකොට එතන තියෙන වීතරාගීත්වයක් නෙමෙයි. එතන තියෙන්නේ යම්කිසි කලමනාකාරීත්වයක්. ඒකත් පුජ්‍යල කැමැත්තක්. ආහාර පවා තියෙනවා. සමහර අය ඉන්නවා අපි මේ ආහාරයේ බත් කන්න ඕන, මේ ආහාරයේ බත් කන්න හොඳ නැහැ කියනවා. ඒක විතරාගීත්වයක් නෙමෙයි. සමහර මිනිස්සු ඉන්නවා අපි මේ සත්තුන්ගේ මස් කන්න හොඳ නැහැ, අර සත්තුන්ගේ මස් කන්න ඕන කියලා ඉන්නවා. ඒක විතරාගීත්වයක් නෙමෙයි. ඒක පුජ්‍යල වන්දනම්, ඒක පුජ්‍යල කැමැත්තමයි. ඒ නිසා පුජ්‍යල මෙහෙයවීමකින් තියෙන තැනකට කියන්න බෑ. විතරාග වේත දෝෂ වේත මෝහ කියලා කියන්න බෑ. අර අකාලික අවස්ථාවක සිදුවෙන ස්වභාවික తත්වේ තමයි විතරාග වේත දෝෂ වේත මෝහ කියලා කියන්නේ. එහෙම නැතුව මේ පුජ්‍යල මේ පරමාර්ථයක් ක්‍රියාත්මක වෙන දෙයක් නෙමෙයි ඒක. දැන් ආයාසයෙන් මෙහෙවන දෙයක් හැමදාම වෙහෙසකාරීත්වයකින් යුක්තයි. නිරායාසයෙන් හටගන්නා ධර්මයේ ඒ වෙහෙසකාරීත්වයෙන් තොරයි හැමදාම සජීවීව පවතිනවා. ඉතින් අපි මේ ධර්මය හොයන්න ඕන. දැන් සමහර අය හිතනවා මේ ධර්මයක් කියවුවාම දැන් අපි මේක පිළිපදින්නේ කොහොමද කියලා. ඔබට තියෙන්නේ මේ ධර්මය අවබෝධ කර ගැනීම සඳහා හොඳින්ම ශ්‍රවණය කිරීමත්, හොඳින්ම ධර්මය ගලපා බැලීමත්, ඒ වගේම ඒවා සාකච්ඡා කිරීමත්, අධ්‍යාත්මික වශයෙන් ලෝකෝත්තර තත්ත්වයට මනස පෙරලෙන තුරුම, ජීවිතයේ හැඩගැස්වෙන තුරුම ඒ අධ්‍යාත්මික පරේක්ෂණයක මෙහෙයවීමක ධර්ම ගවේෂණයක ක්‍රියා කළ යුතුව තියෙනවා මිසක් එහෙම නැතුව වෙන කිසිම ප්‍රතිපත්තියක් නැහැ. මේ මාර්ගයක් නැති ගමන, දිශාවක් නැති ගමන, ආරම්භයක් සහ අවසානයක් නැති ගමනක් තමයි අපි ආරම්භ කරන්නේ. ලෝකේ අපි අහලා තියෙන දේවල් නෙමෙයි. අපි ගමනක් යනවා නම් දිශාවක් තියෙනවා, ගමනක් යනවා නම් ආරම්භයක්ත් තියෙනවා, ඒ ගමනාන්තයකුත් තියෙනවා. ගමනක් යනවා නම් මාවතක් තියෙනවා. එතකොට මේ ගමනට මාවතක් නැහැ, මේ ගමනට දිශාවක් නැහැ, මේ ගමනට ආරම්භයක් හා අවසානයක් නැහැ. මොකද මේ ආරම්භ කරන ගමන, මේ ගමන යා හැක්කේ ස්ත්‍රී පුරුෂ භාවය අතහැර යන කෙනෙකුට විතරයි. ස්ත්‍රී භාවය කියලා කියන්නේ සංකල්පයක්, පුරුෂ භාවය කියන්නේ සංකල්පයක්. සමහර රටවල් තියෙනවා, ඒ රටවල් වල ස්ත්‍රී අය තමයි හිතාගෙන ඉන්නේ අපි ලොකු අය කියලා, පිරිමි අය පොඩි අය කියලා හිතාගෙන ඉන්නවා. සමහර රටවල් තියෙනවා අපි තමයි ලොකු අය කියලා පිරිමි අය හිතන් ඉන්නෝ, කාන්තාව පොඩි අය කියලා හිතාගෙන ඉන්නෝ. ඒක එක රටවල් වල එක එක පුජ්‍යලෝ එක එක විදිහට ස්ත්‍රී භාවය උසස් කොට සලකනවා, එක්කෝ පුරුෂ භාවය උසස් කොට සලකනවා, එක්කෝ සමාන කොට සලකනවා. නොහොම සැලකිලි තත්ත්වල් ටිකක් තියෙනවා. ඒ කිසිම වැදගත් තත්ත්වයක් නැහැ. බුදුහාමුදුරුවෝ නම් පෙන්වුවේ පුජ්‍යල ක්‍රියාකාරකම් වල හැකියාවන් වල වරක පුරුෂයා වරක ස්ත්‍රිය උස් පහත් වෙනවා කියලා. නමුත් මේ පරමාර්ථ ගමන යද්දී ඒ සංකල්ප බැහැර කරන්න සිද්ධ වෙනවා. ඇයි ඒ සංකල්ප අතහැර දාලා යන්නේ? ඒ සංකල්ප වල කිසිම තේරුමක් නැතුව විඳින දුකක් සබක් විතරයි මනුස්සයන්න තියෙන්නේ. තේරුමක් නැතුව විඳින, තේරුමක් නැතුව. ඒක මෙන්න මෙහෙම කතාවක් කියන්න පුළුවන්. ඔය කූඩු කරලා හදන කුකුල්ලන්ට හිතෙනවා අපිට හොඳ ආහාර පාන හම්බ වෙනවා, හොඳට බෙහෙත් හම්බ වෙනවා, ලයිට් දාලා තියෙනවා, හරිම ෂෝක් නේද කියලා. එහෙත් ඒ සත්වය දන්නේ නැතුව ඇති ඔවුන්ගේ ජීවිතය මාසට ගැනීම සඳහා හදනවා. ඒ වගේම ඔවුන්ගේ ජීවිතයේ තියෙන නිදහස කියන එක ඔවුන්ට අහිමි වෙලා තියෙනවා කියලා ඉවරලා ඒ සතා දන්නේ නැතුව ඇති. ඒ වගේම මිනිස්සුත් මේ මනස තුල ලැබෙන ඔය සංකල්පවල ලෝභ ద్వේෂ මෝහවල පැටලිලා ජීවත් වෙනෝ. ඒක යාගේ ආත්මය, ඒක යාගේ ජීවිතය, ඒක යාගේ ස්වභාවය වෙන්නේ නැති කියලා හිතාගෙන ජීවත් වෙනෝ. ඒත් ඔවුන් දන්නේ ඔවුන්ගේ නිදහස් දර්ශනය, නිදහස් ජීවිතය, ඔවුන්ගේ මානසික සහනය සියල්ල අහිමි වෙලා තියෙනවායි කියලා මමංකාරය නිසා දන්නේ මිනිස්සු. නමුත් ඇත්තම කතාව තමයි තණ්හා දාසෝ. තණ්හා දාසෝ කියලා කියන්නේ ඒ තණ්හාව විසින් තමන්ව වැඩකාරයෙක් බවට පත් කරගෙන ඉවරයි. යා කියන දේවල් ටිකක් අපි මේ කරනවා මිසක් අපිට ඕන දෙයක් ජීවිතේ කරගෙන තියනවද කියලා බලන්න වෙනව අවසානයේ. ඒ නිසා බොහෝ වැඩිහිටියෝ කියන කතාවක් තමයි වයසට ගියාම ජීවිතේ හරියට හීනයක් වගේ. ජීවිතේ අපි එදිනෙදා කරන දේවල් මහා මෙරක් ලොකුවට හිතට අරගෙන වැඩ කළා. වසර ගානක් පහු වෙලා බලනකොට පුංචි හීනයක් දැකලා. හීනෙන් ගෑ සබන් වගේ කියලාත් කියනවා. හීනෙන් සබන් ගාලා නැවට ඇඟ පිරිසුදු වෙන්නේ නැහැ. ඒ වගේ මිනිස්සුන්ගේ ආකල්පවල මිනිස්සු ජීවත් වුණයි කියලා ඒ වයින් මිනිස්සුන්ට ලැබෙන සිතක් නැහැ, යහපතක් නැහැ. ඒ ඔක්කොම හීනයක්. දැන් ඔබ බලන්න මේ දක්වාම ඔබ ජීවත් වෙච්ච දසවස් කීපය දිහා බලන්න. ඒ ඔක්කොම හීනයක්. හැබැයි මේ හීනේ ඒ මොහොතේ රංගනේ යෙදෙද්දී ඒක මහ මෙරක් වගේ ලොකු දෙයක් වගේ දැනුණා. තව ඉස්සරහට හීන රාසියක් දකින්න නැති ඒවත් ඔය විදියටම හීන බවට පත් වෙනවා. ඒක අපි අවබෝධ කරගත්තොත් මේ ගමන තුල විඩාබර තත්වය, ඒ වගේම මේ සසර පොර කකා දුවන ගමන නතර වෙනවා. නතර වීමෙන්ම තමයි සැනසීම ලැබෙන්නේ. දුවන මිනිස්සෙක් අහනවා, මං කොහොමද මගේ විඩාව නිවා ගන්නේ නතර වෙන්න? ඒ නතර වීම තමයි තියෙන එකම ඖෂධය. වෙහෙස නිවා ගන්න. පිපාසයෙන් එන්න වැඩි වෙනවා. මොකද මම කරන්න ඕන? නතර වෙන්න. ඔබට නතර වුණාම ඒ පිපාසය නිවෙනවා. ඇඟ සංසිඳෙනවා. ඒ වගේ තමයි මේ මනසත් සතුට සැනසෙල්ල හොයාගෙන දුවනවා. පොඩි කාලේ ඉඳලා දුවන්නේ සැනසෙල්ල හොයාගෙන දුවන්නේ, සැපත හොයාගෙන දුවන්නේ. නමුත් ලැබිලා තියෙනවද? ලැබෙන්නේ හැමදාම සතුට සොයා දුක් විඳිනවා. මේ වෙනකොට ලෝකයේ බොහෝ දෙනාගේ එක්තරා පිරිසක්ගේ තීරණේ තියෙන්නේ ජීවිතයේ මේ ඔක්කොම දුක්වලට හේතුව සල්ලි නැතිකම කියලා. ඉතින් පුළුවන් තරම් ඉතින් සල්ලි හොයන්න හොයන්න මහන්සි වෙනවා, මුළු ජීවිත කාලෙම කැප වෙනවා. නමුත් යම් කිසි මොහොතකදී ඔන්න සල්ලි මුදි මුදල් හොඳට ලැබිච්ච කාලෙකදී ඔන්න ආයේ තේරුම් යනවා අනේ සල්ලි වලට ජීවිතේ දුක නිවන්න බෑ කියලා. ඊට පස්සේ සමහර අයගේ ජීවිතය ඉතින් ගොඩාක් වයසට ගිහිල්ලා පස්සේ ආ දාලුත් මගක් හොයන්න කාලෙකුත් නෑ. නමුත් ඒ උන් තේරුම් කරගන්නවා ජීවිතයේ සැනසෙල්ල මේ ලෝකයේ නිලතල වලින්, ධන සම්පත් වලින් තන තානාන්තර ලැබුණට ලැබෙන්නේ නෑ කියලා දන්නවා. ඒවා භෞතික දේවල්. ඒවා භෞතිකවාදී ක්‍රමයක්. ඒක භෞතික ලෝකයේ ඒක වටිනාකම තියෙන්නේ මිනිස්සුන්ට විතරයි. දැන් අපේ මුදල් වල කිසිම වටිනාකමක් නැහැ මේ පොළවේ ඉන්න ගැඩිවිලෙකුටවත්. උන් ඒ මුදල් මතින් ඒක උඩින් ඇවිදගෙන යයි, ඒකට කිසි අගයක් දෙන්නේ නැහැ. ඒකේ අගේ දීලා තියෙන්නේ මේ මනුස්ස විඥානය විතරයි. ඒ වගේම සමහර ලාට පිට රටකට ගිහිල්ලා අපි 1000 කොලයක් බිම දාලා කොච්චර වෙලා තිබ්බත් කිසි මනුස්සෙක් අහුලන්නේ නැහැ. ඒකට හේතුව මේ මනුස්සයා මේක අරන් බැලුවා, මේක අපේ සල්ලියන්නේ, මේක වැඩක් නැහැ කියලා දාලා යනවා. ඒ සම්මතයේ තමයි ඒකේ වටිනාකමක් තියෙන්නේ. ඒ නිසා ඒ සම්මුති යෙන් ලැබෙන අනිකාට වඩා මා උසස්සෙයි ලැබෙන ඒ මාන්නය තුල ලැබෙන සතුටක් විතරයි මිනිස්සුන්ට තියෙන්නේ. ඒවා කුඩා දරුවන්ගේ වගේ වැඩ, කුඩා සංකල්ප, කුඩා සිතුවිලි හැටියට ඒව සලකන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් මේවා තේරුම් කරගන්න තේරුම් කරගන්න තමන්ගේ අර සසරට බැඳිලා තියෙන වර පොටවල් කැපෙන්න ඕන, කැඩෙන්න ඕන. ඒවයෙන් නිදහස් වෙන්න නිදහස් වෙන්න තමන් මේ විශ්වය තරම් මහා විශාල ඥාන දර්ශනයකට පිවිසීම අර කුඩා ඥානනේ ගුණාංග අතහැර දැමා පිවිසීම ආරම්භ වෙනවා. අත හරින්න නෙමෙයි තියෙන්නේ, අත හැරෙන්න ඕන. ගෙඩියක් මනාව පැහෙනකොට ඒ ගෙඩිය ඇත්තෙන් ගැලිලා ගැලවිලා බිමට වැටෙන ගුණයක් තියෙනවා. එහෙම නැතුව ඒ අමුවෙන් තියෙන ගෙඩිය කඩන එක නෙමෙයි වැදගත්කම තියෙන්නේ. ඒ නිසා අපි ඥානනේ වැඩෙනකොට, විදර්ශනාව වැඩෙනකොට අපිව මනසින් ඥානයෙන් ගුණයෙන් පෝසත් වෙනකොට අතහැරීම කියන එක ස්වභාවයෙන් සිද්ධ වෙනවා. දැන් සමහර අයට අපි සරල වෙන්න කියනවා, චාම් වෙන්න කියනවා, නිහතමානී වෙන්න කියනවා. ඒව කිසි වැඩක් නැති වැඩක් කතා. නමුත් පුජ්‍යලේ පෝසත් වෙන්න වෙන්න ප්‍රඥාවෙන් නුවණින් නිරන්තරයෙන්ම ඒ පුජ්‍යලයාගේ මනස හැදෙන්න හැදෙන්න ඒ නිහතමානී ගතිය, ඒ චාම් ගතිය, ඒ ප්‍රබුද්ධ භාවය ඉබේම ජීවිතය තුළ ගොඩනැගෙන සිද්ධාන්තයක් බවට පත් වෙනවා નિરાයාසයෙන්. ඒ වගේම තමයි අතහැරීම කියන එකත් සිද්ධ වෙන්නේ નિરાයාසයෙන්. කොහොමද අපි අතහරින්න ඕන? අපේ අතහැරීම සිදු වෙන්නට ඕන සර්වාකාරයෙන්ම. අතහැරීම කියන්නේ ක්‍රියාවකින් තොරව සිද්ධ කරන්න ඕන දෙයක්. ක්‍රියාවක් මුල් වෙලා සිදු වෙනකොට එයා ක්‍රියාව අල්ල ගන්නවා. ක්‍රියාවක් මුල් වෙලා සිදු වෙනකොට එයා කුසල කර්මයක් හරි අකුසල කර්මයක් හරි කරන්න පෙළඹෙන්නේ. ක්‍රියාවක් මුල් වෙලා කළොත් ඒකේ පින් හරි පව් හරි රැස් වෙනවා. ඒතකොට ක්‍රියාවක් මුල් නොවි අතහරින්න පුළුවන් කමක් තියෙනවා නම් එතන තමයි තමන්ට මේ ලෝකෝත්තර කුසලයේ ලැබෙන්නේ. ඒ කියන්නේ කෙනෙක් අහන්න පුළුවන් නිකම්ම ඉන්න නේද තියෙන්නේ කියලා නෑ. නිකන් ඉන්නවා කියන්නේත් ක්‍රියාවක් තමයි. පාඩුවේ ඉන්නවා කියන්නේත් ක්‍රියාවක් තමයි. ඉදිරියට ගමන් කරනවා කියන්නේත් ක්‍රියාවක්, පිටුපසට ගමන් කරනවා කියන්නේත් ක්‍රියාවක්, එක තැනට වෙලා හිටගෙන ඉන්නවයි කියන්නේත් ක්‍රියාවක්. එතකොට මේ ක්‍රියාව ඉක්මවනවා කියලා කියන්නේ මොකද්ද කියලා දැන් ඔන්න හොයාගන්න. ඉදිරියට ගමන් කිරීමත් ක්‍රියාවක් නම්, පිටුපසට ගමන් කිරීමත් ක්‍රියාවක් නම්, එකතරට වෙලා සීරුවෙන් හිටගෙන ඉන්නවයි කියන්නේ ක්‍රියාවක් නම්, මොකද්ද ක්‍රියාවේ නිරෝධය? ඒ වගේ මානසික පැත්තෙන් පෙන්වනට වැඩිය ඕක භෞතික පැත්තෙන් දැන් පෙන්වුවාම ඕක හොඳට තේරෙන කාරණයක්. මොකද්ද මේ ක්‍රියා නිරෝධ ලබනවා කියන කියන්නේ මොකද්ද? ක්‍රියා නිරෝධය ලබනවා කියන්නේ මොකන්ද? ඒක චේතනාව පදනම් වෙච්ච සිද්ධාන්තයක්. දැන් පාරේ යන වාහන කොච්චර තේහෙ මෙහෙ යනවද? අපි කිසිම වාහනයකින් අහන්නේ වාහනයකින් ওই වාහනේ කොහෙද යන්නේ කියලා. ඒ වගේ මේ වාහන නොයෙකුත් ඒවා අනතුරු ඇති කර ගන්නෝ හැප්පිලා තියෙනවා. අපි අනේ මෙච්චර බලන්නේ නැහැ මොකද කියලා. ඒව ඒගොල්ලන්ගේ ප්‍රශ්න හැටියට අතහැරලා දානවා. ක්‍රියාසිත තියෙන බැඳිච්ච තැන. ක්‍රියාව තියෙන චේතනා කර්මය මත. නමුත් බුදුරජාණන් වහන්සේලා ක්‍රියා කරන්නේ ඉදිරියට ගියත් ඉදිරියට යනව නෙමෙයි, පිටුපසට ගියත් පිටුපසට යනව නෙමෙයි, සිටගෙන සිටියත් සිටගෙන ඉන්නව නෙමෙයි. උන්වහන්සේලා කතා කළත් කතා කරනව නෙමෙයි. දානි වැළඳුවත් දානි වළඳනවා නෙමෙයි. උන්වහන්සේලා එහෙම නැහැ. දැන් ඔයත්ෝ ක්‍රියා කළොත් ඉස්සරහට ගියොත් මම ඉස්සරහට යනවා, පිටුපසට ගියොත් මම පිටුපසට එනවා, සිටගෙන ඉන්න විට මම සිටගෙන ඉන්නවා, මම ආහාර අනුභව කරනවා, මම පෑන් අනුභව මේ පානය කරනවා ආදී ප්‍රති ක්‍රියාකාරකම් චේතනා කර්ම රැස් වෙනවා. දැන් වහන්න පුළුවන් එහෙනම් දැන් අපි මොකද කරන්න ඕන? කරන්න ඕන තමයි ක්‍රියාව ඉක්මවන්න ඕන. කම්ම නිරෝධාය සංවත්තති. කර්මය නිරුද්ධ කරන්න ඕන. ඔය ගොඩාක් දෙනෙකුට අද භාවනාවල් කියලා හම්බෙන්නේ කර්මයක්. මොකක් හරි කර්මයක් හම්බ වෙනවා. ඒ කර්ම කරගෙන හිටියට කවදාවත් කර්මෙන් නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ. සා කර්මෙන් නිදහස් වෙන්න ඕන. මොනවා හරි කර්මයක් දීලා වැඩක් නැහැ. ආගම් කියන්නේත් එහෙමයි. මොනවා හරි කර්මයක් දෙනවා. ත්‍යායි වෙන ආගමක් ආවහම කියන ඔය කර්මෙ නෙමෙයි මේ කර්මෙ හොඳයි කියලා ඒ කර්මෙ කරපින්න ගන්නවා. ඊට පස්සේ ඒ විශ්වාසේ හරියි කියලා ඔළුවට ගන්න කියනවා, මෙන්න දෙයියෙක් ඉන්නවා කියලා කියනවා. ඉතින් බුද්ධාගමත් වෙනවා, බුද්ධාගමත් දෙනවා, කර්ම ටිකක් දෙනවා, මොනවා හරි වැඩපිළිවෙලක් මෙන්න මේ කර්ම ටික කරන්න, එතකොට ඔබට සහනය ලැබෙනවා කියලා. හැබැයි සහනය නොලබපු අය කියන්නේ මේකෙන් සහනය ලැබෙනවා කියලා. ඉතින් ඒ විදිහට කර්මකාරයෝ කර්මකාරයෝ ටිකක් බවට පත් වෙලා ඉන්නේ. ඒ නිසා සාමාන්‍ය පොදුල් සත්වයාට කර්මකාරය කියලා කියන එක කිසිම වරදක් නැහැ. මොකද හේතුව මොනම හරි කර්මකාරකයක පැටලිලා ජීවත් වෙන්නේ කර්ම නිරෝධයක් ලබන්නේ නැති නිසා. ක්‍රියාව ඉක්මවා දකින්න පුළුවන් නම් ඒක තමයි නිවන. ක්‍රියාව සංසිඳවල දකින්න පුළුවන් නම් ඒක තමයි නිවන. වේදනාත්‍රේ ඉක්මවා ජීවත් වෙන්න පුළුවන් නම් ඒ තමයි අවේදීත නිවන. දෘෂ්ටි ඉක්මවා දකින්න පුළුවන් නම් ඒක තමයි සම්මා දිට්ඨිය. සංකල්ප ඉක්මවා දකින්න පුළුවන් නම් ඒක තමයි සම්මා සංකල්පය. සම්මා දිට්ඨිය කියන්නේ යහපත් දැකීම නෙමෙයි. සම්මා දිට්ඨියේ යහපත් හෝ අයහපත් දැකීමක් නැත. යහපත් දැකීමක් තිබේ නම් ඒ සම්මා දිට්ඨිය නොවේ. ඒ යහපත් දැකීමයි. අයහපත් දැකීමක් තිබේ නම් ඒ සම්මා දිට්ඨිය නොවේ. ඒ අයහපත් දැකීමයි. යම් මොහතක යහපත් දැකීමත් අයහපත් දැකීමත් නැත්නම් දෘෂ්ටි නැත්තන් දෘෂ්ටි විසුද්ධියකින් දකින්න හැකිනම් ඒකයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. සම්මා සංකප්ප කියලා කියන්නේ යහපත් සංකල්පනාව නම් එය සම්මා සංකප්පය නොවේ. යහපත් කල්පනාව සම්මා සංකප්පය කියලා කියන්නේ අයහපත් කල්පනාව නම් ඒක සම්මා සංකප්ප නෙමේ, අයහපත් කල්පනාව. කෙනෙකු ළඟ යහපත් කල්පනා හෝ අයහපත් කල්පනා නැත්නම් එයා කර්මය ඉක්මවා සංකල්ප ඉක්මවා සිත ඉක්මවා දැකීම නිසා යහපත් හෝ අයහපත් සංකල්පනාව නැති නිසා සම්මා සංකප්ප කියන ගුණයට එනවා. සම්මා වාචා කියලා කියන්නේ යහපත් වචන නෙමෙයි. යහපත් වචන කියන්නේ මොනවද? සංඥාවල් ගොඩක්නේ. දැන් අපි අපේ සිංහල භාෂාව දන්නේ නැති මිනිස්සෙක් ළඟට ගිහිල්ලා ඉංග්‍රීසි ජාතිකයෙක් ළඟට සුදු ජාතිකයෙක් ළඟට ගිහිල්ලා අපි යහපත් වචන ටිකක් කතා කරනවා. මිනිහට තේරෙනවද? තේරෙන්නේ නැහැ. අපි අයහපත් වචන ටිකක් කතා කරනවා. තේරෙනවද? තේරෙන්නේ නැහැ. එහෙනම් මහ විහිළුවක් නෙමේ යහපත් වචන කියලා එකක් තියෙනවයි කියලා කියන එක. එහෙම ලෝක තියෙනවද? යහපත් වචන කියලා එකක් තියෙනවද? නෑ. අපි උපකල්පනය කරලා ආකල්ප දීලා මෙන්න මේ වචනය ගරු සම්භාවනීය වචන අපිට කතා කරන්න ඕන ගෞරවයට මෙන්න මෙහෙම වචන වලින් මේවා ගෞරවනීය වචන කියලා දෙන. ඉතින් මේ දෙකද අපි කම්පණය වෙනවා. ඒක ඉතින් භාෂාව දන්න අපිම විතරයි කම්පණය වෙන්නේ. අර අපේ භාෂාව දන්නේ නැති මිනිස්සයා කම්පණය වේද? කිසිසේත් කම්පණය වෙන්නේ නැහැ. ඉතින් මහ විහිළුවක් ලෝකේ යහපත් වචනේ කියලා එකක් නැහැ. සමහර අයට තියෙන යහපත් වචනේ කියලා තියෙන එක මේ තව කෙනෙකුට ඒක අයහපත් විදියට දැනෙනවා. දැන් සමහර වෙලාවට ඔන්න හොඳ යහපත් වචනයක් විදියට මිත්‍රයෝ ටිකක් ඉන්නකොට ඔන්න දැනෙනවා මේ මොකක් හරි වචනයක් ඔය මචං හරි මොකක් හරි එකක් කියනවා. නමුත් ඒ වචනෙන් සමහර වෙලාවල් වලට සමාජයේ වෙනත් තරාතිරම කෙනෙකුට ආමන්ත්‍රණය කළොත් ඔහුට කේන් තියනවා. මොකෝමද එහෙම මට කතා කරේ කියලා. ඒක පුජ්‍යල සම්මතය අනුව සමහර ප්‍රදේශ වල යහපත් වචනයක් මිත්‍රශීලී වචනයක් හැටියට භාවිතා කරන එකට තවත් ප්‍රදේශයකට තරහ යනවා. එහෙම නිසා එහෙම යහපත් වචනයක් කියලා එකක් නැහැ. ඒක බොරු කතාවක් ඒක. ඒක අර බුදුහාමුදුරුවෝ උපදින්නත් කලින් අර මිත්‍යා දෘෂ්ටික ආගම් එක එක සංකල්ප ටිකක් දාගෙන මේ හැදු ආර්ය ශ්‍රාංක මාර්ගය කියලා එකක් හදලා ඉවරලා මේ ඒක දාගෙන ඉවරලා ඒක ලෞකික වශයෙන් වික්‍රායයක් කරලා ජීවත් වෙනවා. ඉතින් අපේ බුදුහාමුදුරුවෝ ඇවිල්ලා කලේ ඒකට ලෝකෝත්තර ධර්මයක් අදහසක් දුන්නා. ඒ අදහස් ටික අතුරුදහන් වීම තමයි මේ ප්‍රශ්නේට හේතුව. ඉතින් යහපත් වචනයක්වත් අයහපත් වචනයක්වත් සම්මා වාචාවේ නෑ. කොයිම වෙලාවකවත් නෑ. සම්මා වාචාවක් තුල යහපත් වචනත් නෑ අයහපත් වචනත් නෑ. බුදුරජාණන් වහන්සේ යහපත් වචන කතා කරන කෙනෙක්වත් අයහපත් වචන කතා කරන කෙනෙක්වත් නෙමෙයි. ඉතින් හොඳට දේශනා ටික බලාගෙන ගියාම සමහර වෙලාවට කෙනෙකුට අයහපත් වචන කතා කරලා තියෙනවා කියලාත් හිතෙනවා. සමහර අයට යහපත් වචන කතා කරලා තියෙනවායි කියලාත් හිතෙනවා. ඇත්තෙම බුදු පියාණන් වහන්සේ යහපත් වචන කතා කරන්නේත් නැහැ අයහපත් වචන කතා කරන්නේත් නැහැ. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ඕනම වචනයක් ඒ කියන්නේ යහපත් හෝ අයහපත් කියන ලෝකයේ මේ සම්මත මොන වචනයක් බුදුරජාණන් වහන්සේ කතා කළත් සුවිශේෂී ගුණයක් තියෙනවා. ඒ තමයි ඒක මිනිස්සුන්ගේ ජීවිතයට නිවෙන්න ලැබෙන්නේ. නිවෙන්න ඇඟට කනට වදින්නේ. ඒකෙන් රත් වෙන්නේ නැහැ මිනිස්සු. ඒක හරියට මෙලින්ද ප්‍රශ්නවල පැහැදිලි කරලා තියෙන නාගසේන මහරහතන් වහන්සේ මහරජ ගිනි අඟුරක් වුණත් හිමාල පර්වතයේ මැදින් ගිහිල්ලා එහා පැත්තෙන් පිට වුණොත් මොකද කියලා වෙන්නේ කියලා අහනවා. ස්වාමීනි අර සම්පූර්ණයෙන්ම අර ගිනි අඟුර තියෙන ගින්දර භාවය නැති වෙලා ගිහිල්ලා තමයි එහා පැත්තෙන් ඒක මතුවෙන්නේ කියනවා. ඒ වගේ තමයි කියන බුදුරජාණන් වහන්සේගේ හෘදය හරහා යන වචන ඊටාම සුවපත් වූ වචන මිනිසුන්ගේ ජීවිත සුවපත් කරන වචන බවට පත් වෙනවා කියනවා. හැබැයි ඒක යහපන්ද අයහපන්ද කියලා එක ප්‍රශ්නයක් නෑ. ඒක නිර්වාණ සෝය ඒ වචනවල ගැබ් වෙනවා. ඒ වචන කියලා වලට අපිට දෙන්න බෑ මේක යහපත් වචනේ කියලා. දැන් මේ එන්න කියන වචනේ මෙහාට එන්න, එහෙම නැත්නම් කම් කියන වචනය උච්චාරණ විදිය අනුව යහපත් අයහපත් කරන්න පුළුවන්ද බැරිද? කම් කියන වචනය උච්චාරණ විදිය අනුව කෙනෙකුට තරහ යන්න කියන්නත් බැරිද? කෙනෙකුට බොහොම කරුණාව ආදරේ හිතෙන්න කියන්නත් බැරිද? පුළුවන්. ඒ නිසා අපිට වචනයක් පෙන්නලා කියන්න බෑ මේ වචනේ යහපත් වචනයක් කියලා. ඒ වචනේ උච්චාරණ විදිය තුළ ඒක අයහපත් අයහපත් සිද්ධ වෙන නිසා. ඒ නිසා කිසිම වචනයක් නැහැ සම්මා වාචාව තුළ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ අනිකුත් සියලුම කරුණු කාරණා වලටත් මේක මේ විදියටම ගැළපෙලා යනවා. මේක මේ විදියටම ගැළපෙලා යනවා ඒ කරුණු අටටම. ඒ තුලින් අඳුන ගන්නට උවමනාකමක් තියෙනවා මේ සම්මා කියන ගුණය තුල සිදු කරන්නේ ඉදිරියෙන් තියෙන ඒ ක්‍රියාව නිරෝධ කරනවා. සම්මා දිට්ඨි ඉදිරියෙන් දෘෂ්ටිය කියන එක විනාශ කරන සම්මා කියන වචනේ. සම්මා වාචා වචන කියන එක විනාශ වෙන සම්මා කියන වචනේ. සම්මා සංකප්ප සංකල්ප කියන එක විනාශ වෙනවා ඒ සම්මා කියන වචනේ. එහෙමනම් වචන සමණයටපත් උනා, දෘෂ්ටි සමණයටපත් උනා, සංකල්ප සමණයටපත් උනා. ඒ සමණය තමයි, ඒ සමණය වීම තමයි නිවන කියලා කියන්නේ. එහෙමනම් අපි නිවන හැටියට ගන්න ඕන රූප නිරෝධයක්, වේදනා නිරෝධයක්, සංඥා නිරෝධයක්, සංකාර නිරෝධයක්, විඥාන නිරෝධයක්මයි නිවන හැටියට ගන්න ඕන. එතකොට අපිට මේ රූප වේදනා සංඥා සංකාර වලින් සැදුම්ලත් භාවනාවල් කොච්චර කළත් ඒ භාවනාවන් භාවනා සංඥාව අනිකුත් දේවල් වලින් නිදහස් වෙනවා. නමුත් කවදාවත් එයාට ඒ භාවනා සංඥාව ඉක්මවා යන්න මානසික ශක්තියක් පහළ වෙන්නේ නැහැ. ඉතින් මනෝභාවයන් තුලම එක එක භාවනාවල් කර කර ඉන්නු. භාවනාව කියන්නේ භාවිතාව. භාවිතාව කියලා කියන්නේ ක්‍රියාව, කර්මය. ඉතින් කර්මකාරකේ නිදහස් වෙන්නේ භාවනාව තුළින්. හැබැයි ඉතින් හොඳයි, ඒක ඒකේ යම්කිසි ප්‍රතිඵලයක් තියෙනවා. අනිකුත් දේවල් වලින් නිදහස් වෙලා මානසික සහනයක්, සංසුන් බවක් හට ගන්නවා. ඒක බොහොම වටින දෙයක්. ඒ දේ ඇති වෙනවා. ඒ නිසා ඒකෙන් ලැබෙන ප්‍රතිඵලය එපමණයි කියලා තේරුම් අරගෙන ඒව කළාට කොච්චර කළත් කමක් නැහැ, කිසි වරදක් නැහැ. එහෙම භාවනාවක් ප්‍රගුණ සුළුවෙන් හරි ප්‍රගුණ කරන කෙනෙකුට වුණත් මේ ධර්මයේ දැකීමේ හැකියාවක් තියෙනවා. ඒක කිසි ගැටලුවකුත් නැහැ. මොකද අපි භාවනාවන්වල ස්වභාවය තමයි කියලා දෙන්නේ. මොකක් හරි භාවනාවක් ජීවිතේ කරපුවා ඉන්නකොට ඒක වැඩිය හොඳයි. ඒගොල්ලන්ට යම් ප්‍රමාණයක හිත දකින්න හැකියාවක් ලැබෙනවා. දැන් මේ ධර්මයේ හොයාගෙන යන කෙනෙකුට හිත දකින්න බැරි කෙනෙකුට ධර්මයේ හොයන්න බෑනේ. හිතේ වෙනස් වීම අඳුන ගන්න බැරි නම් ධර්මයේ හොයා ගන්න බෑ. ඒ වගේම සිත මේ මොහොතේ දෘෂ්ටිගත වෙලා තියෙන මොකටද කියලා හොයා ගන්න පුළුවන් කෙනෙකුටම විතරයි ධර්මයේ දකින්න පුළුවන්. මේ මේ මොහොතේ මම මොන ආකාරයටද දෘෂ්ටිගත වෙන්නේ, කුමන ආකාරයකටද මා දෘෂ්ටිගත වෙන්නේ කියලා අඳුන ගන්නවා. එසේ හඳුනා ගැනීමෙන් තමයි මේ මොහොතේ තියෙන දෘෂ්ටිය බිඳලා ඉදිරියට යන්න පුළුවන්කම තියෙන. ඉතින් සියලුම දෘෂ්ටි එකවර බිඳින්න යන්න උත්සාහ කරන්න එපා. මේ මොහොතේ තියෙන දෘෂ්ටිය බිඳලා ඉස්සරහට යන්න. අපි සිරිපාදේ කන්දේ යනකොට මේ පඩි ටික ඔක්කොම නගින්න එකපාර හිතුවොත් නගින්න බෑ. අපි එතන ළඟම තියෙන පඩිය නගිනවා. එහෙම පඩි දහස් ගාණක් නැගගෙන යනකොට අපි ඉහළම පත්මෙට යනවා. ඒ වගේ මේ මොහොතේ තියෙන දෘෂ්ටිය බින්දොත් ඔබට ඊළඟට තව දෘෂ්ටියක් ඔබට හම්බ වෙයි. ඊට පස්සේ ඒ දෘෂ්ටියත් බින්දින්න ඕන. ඒ දෘෂ්ටියත් බින්දට පස්සේ ඔබට තවත් දෘෂ්ටියකට මං අනේ වැටුණ නේද කියලාත් හිතේ කමක් නැහැ. ඒ දෘෂ්ටියත් බින්දින්න. ඊට පස්සේ ඒ දෘෂ්ටියත් බින්දට පස්සේ හිතේ අනේ මම තව දෘෂ්ටියකට වැටුණ නේද කියලා. කමක් නැහැ. ඒ දෘෂ්ටියත් බින්දින්න. එහෙම දෘෂ්ටි සියල්ල බින්දගෙන ඉස්සරහට ගියාම ඒ දෘෂ්ටි වලින් නිදහස් වුණු අවස්ථාව තමන්ට ලැබෙනවා. දිගටම දෘෂ්ටි බිඳිනකොට දෘෂ්ටි වලට ඉන්න අවකාශයක් ලැබෙන්නේ නැහැ. දැන් මදුරු ඉන්නකොට ගෙදර රූම් එකක කාමරයක අපි මොකද කරන්නේ? පොඩි net එකක් වගේ එකක් හදලා මේ ගොට්ටක් වගේ එකක් හදලා ওই ගොට්ටට එක්ක අල්ලනවා. එහෙම නැත්තම් මොකක් හරි මේ පොතක් හරි පවන් ගහන එකක් හරි අරගෙන ඉවරලා අර මදුරු ව ගන්න කොහොම හරි මේ දොරකඩෙන් එළියට දාන්න වැඩපිළිවෙලක් යොදා ගන්නවා. ඒ වගේ තමයි තමන්ගේ දෘෂ්ටි තමන් හොයනවා කැරකි කැරකි අර මදුරු හොයනවා වගේ හොයනවා. හෙව් හෙව්වහම මේ දෘෂ්ටි බිම දාලා කොහොම හරි ගන්නවා. අරගෙන ඉවත් කරනවා. මොකද මේ දෘෂ්ටි සිටීම තුළ අපිට අර මදුරුවන්ගෙන් සිදුවෙන හානිය වගේ හානියක් සිදු වෙනවා. ඒ නිසා දිට්ඨිංච අනුපගම්ම සීලවා දෘෂ්ටි නැති කරගන්න ඕන. කියන්නේ මදුරුව නැති කාමරයක් බොහොම සනීපෙන් ඉන්න පුළුවන් වගේම දෘෂ්ටි නැති හිතකටත් බොහොම සනීපෙන් ඉන්න පුළුවන්. හැරෙම් මෙහෙන් මේ ඇනලා තුවාල වෙන්නේ රිදුම් කැක්කුම් එන්න පටන් ගන්නෑ. මොකද මේ දෘෂ්ටි නැති නිසා. දෘෂ්ටි කියලා කියන්නේ මනුස්සයාම හැම තිස්සෙම පෙළන අර මදුරෙක් වගේ සිද්ධාන්තය. ඒ නිසා ඔබත් ඔබේ තුල තියෙන දෘෂ්ටි හොයන්න. ඒ ප්‍රධාන දෘෂ්ටිය තමයි මම කියන දෘෂ්ටිය. ඊට පස්සේ මගේ කියලා ඊට බැඳිච්ච දෘෂ්ටි රහසක් තියෙන. ඒ දෘෂ්ටි නිසා ශාල වශයෙන් ජීවිතේ නොයෙකුත් පෙරලිකාර කම්මලට කම්පනවලට ලෝභ ද්වේෂ මෝහ මද මාන ඊර්ෂ්‍යාවලට කලකිරීම් වලට මානසික පසුබෑම් වලට මේ සියලුම දේවල් වලට තුඩු දෙන කාරණයක් බවට පත් වෙනවා. එතකොට අපි ඕන දුක් විඳින්න නැතුව ඉන්න නෙමෙයි. දුක හිතෙන්නේ නැහැ. සමහර දුක් හිතෙන්නේ නැතු වෙන්න ඉන්න පුළුවන්. ඕනනම් ඔය හමුදා සබළු හේමත් හිත හොඳට තදින් හදාගෙන දුක් වෙන්නේ නැති වෙන්නේ හිත තද කරගෙන ඉන්න පුළුවන්. ඒක මහ ලොකු දෙයක් නෙමෙයි. ඒක මේ ධාර්මික ගුණයක් කියලා කියන්න පුළුවන් කමක් නැහැ. හිත දැඩි කරගත්තොත් දුක් විඳින්න නැතුව ඉන්න පුළුවන්, අඬන්න නැතුව ඉන්න පුළුවන්. ඒක නෙමෙයි වැදගත් වෙන්නේ. අධ්‍යාත්මික මෘදු භාවයේ අනතිමාන භාවය, දුක් නැති ස්වභාවය ඇති වෙන්න ඕන. ඔය අධ්‍යාත්මික නිර්වාණ අවබෝධය ඇති කරගත්ත කෙනෙක් ළඟ ඔය සංඝ ගුණ කියන ගුණ පිහිටනවා. උජුපටිපන්නෝ භගවතු සාවක සංඝෝ හරි ඍජුයි. ඍජුයි කියලා කියන්නේ යාට යාගේ දර්ශනය තුල, යා කියන දේ තුල කිසිම පැකිලීමක් නැහැ. දැන් කොච්චර උගතෙක් වුණත් එයා ඒ කියන දේ ගැන පොඩි විචිකිච්ඡාවක් තියෙනු, පැකිලීමක් තියෙනු. මොකද මේ අනුන්ගේ දෙයක් කියන්නේ. ඒක හරිද නැද්ද කියලා. එහෙම දෙයක් නැහැ ධර්ම අවබෝධය වුණාට පස්සේ. උජුපටිපන්නෝ භගවතු සාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතු සාවක සංඝෝ සාමීචිපටිපන්නෝ වශයෙන් ඒ සියලුම ගුණාංග පිහිටන මනාකොටම ඒ ඕනම ධර්ම අවබෝධයක් තියෙන කෙනෙක් ළඟ. නැගර ස්වාක්ඛාතෝ කියන ගාථාවෙන් කියන ඒ ධර්මය අවබෝධ කරගන්න ඕන. ඒ වගේම බුදුරජාණන් වහන්සේට මිනිසුන් ලෝකයේ විසින් ආමන්ත්‍රණය කරනවා භගවා අරහත් සම්මා සම්බුද්ධ විජ්ජාචරණ සම්පන්න සුගත ලෝකවිදු අනුත්තර පුරිස ධම්මසාරති ආදී කටේ මේ වගේ ගරු සම්භාවනීය වචන ලැබුණ බුදුහාමුදුරුවන්ගේ ඒ දේශන අහගෙන අහගෙන ඉන්න පඬිවරුන්ගේ දාර්ශනිකයන්ගෙන් ලෝකයෙන් ලැබුණ ඒ වගේම බුදුරජාණන් වහන්සේ මේ කරුණු දේශනා කළ බුදු කෙනෙක් ළඟ තියෙන ගුණාංග වේ. ඒව තිබ්බා. ඒක පුජ්‍යලේක් විසින් ඇති කරගන්න දෙයක් නෙමෙයි. දැන් මාර්ගඵලලාභියෙක් වෙනවයි කියන එක අපි හිතාගෙන ඉන්නේ මේ පුජ්‍යලයා විසින් මේ අතහැරලා අතහැරලා නිර්මාණය කරගන්න ඕන දෙයක් කියලා නෑ. පුජ්‍යලයා විසින් අතහැරලා අතහැරලා නිර්මාණය කරගන්න තියෙන දෙයක් නෙමෙයි මාර්ගඵල කියලා කියන්නේ පුජ්‍යලයාව අතහැරීමෙන් ඇතිවෙන ස්වභාවය. දැන් අපි සමහරලාට කියන්නේ මේ පුජ්‍යලයාට පින් දහම් කරන්නනේ කියන්නේ. පුජ්‍යලයාට භාවනා කරන්නේ කියලා කියන්නේ. අපි මේ වැඩසටහනෙන් කියනවා පුජ්‍යලයාට පින් කරන්න නෙමෙයි අපි කියන්නේ. පුජ්‍යලයාට භාවනා කරන්න නෙමෙයි අපි කියන්නේ. පුජ්‍යලත්වයේ අතහරින්න. එතකොට පුජ්‍යලත්වයේ අතහරින්නේ කියලා කියන්නේ කාටද? පුජ්‍යලයාට නෙමෙයි. අන්න මෙතෙන්දි තමයි ඉස්මතු වෙන්න ඕන අදිචිත්ත අදිඥාන අදිබලය නැති වෙන්න ඕන. එතකොට සරල විඥානයකට වටහා ගන්නත් බෑ කොහොමද මේ පුජ්‍යලයා අතහරින්නේ? පුජ්‍යලයා විසින් කොහොමද පුජ්‍යලයාව අතහරින්නේ කියන කාරණේ. පුජ්‍යලයා අතහරින්න පුළුවන්. පුජ්‍යලයා යදවගන්නේ නැතුව ඒකට අපිට තියෙන්නේ යම් අවබෝධාත්මක උත්සාහයක දෙන්න විතරයි. ඊළඟට ඒ ස්වභාවික කුසල ශක්තිය මගින් ඒ දේ සිදු වෙනවා. ගෙඩියක් මුදා හරින්නේ ගහ විසින් කරන ලද දෙයක්ද? කොළයක් කඩාගෙන වැටෙන්නේ ගහින් ගහ විසින් කොළය කඩා බිම හෙළුවාද? ගඟක් පහළට ගලා බසින්නේ ගඟ විසින් ඉහළ සිට පහළට පොම්ප කරලා ඒවනවද? නෑ. ඒ අහසේ සිට මහා වැහි කඩාගෙන වැටෙන්නේ අහසේ කවුරු හරි ඉඳගෙන මේ වතුර වක් කරනවද? මහා සැඩසුලන් එක් පැත්තකට හමාගෙන යන්නේ ගහකොළ පෙරලගෙන කවුරුන් හරි විසින් මේ සැඩසුලන් මවනවද? එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි පුජ්‍යල විඥාන තුළ මේ ප්‍රඥා මහිමේ කියන එක අපි තුල වැඩෙනකොට පුජ්‍යලත්වයේ ඉක්මාලු ක්‍රියාකාරකමක් සිදු වෙන්න පුළුවන්. පුජ්‍යලයට කරන්න බැරි දෙයක් මේ පුජ්‍යල సంతාණය තුළ සිද්ධ වෙන්න පුළුවන්. ඒ සිදුවීම තමයි මහා ප්‍රඥා බලයෙන් පුජ්‍යලත්වයේ අභිභවා යන ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන ගුණාංගේ බවට පත් වෙන. ඒස හැම මොහොතකම නිදහස් වෙන්න බලන්න. නිදහස් වෙන දරණ උත්සාහය තුළ තමන් මනාව ධර්මයට ගැළපෙන විදියට තමා උත්සාහය සිදු කරනවද කියලා බලන්න. අර කියනවා වගේ ඔබට වරක් වැරදුණයි කියන්නේ ඒක ගැටලුවක් නෙමෙයි. ඒ ඔබ නිවැරදි වෙන අවස්ථාව. තව වරක් Tamanට පැටලුණයි කියලා කියන්නේ ඒක වරදක් නෙමෙයි. ඒක හරියට අර සිරිපාද නගින කෙනෙකුට එක පඩියක් නැග්ගහම තව පඩියක් පේන එක වරදක් නෙමෙයි. ඒක හොඳයි. ඒ පඩියත් නැග්ගට පස්සේ තව පඩි පේන එක හොඳයි. පේන පේන හැම පඩියකටම නැග්ගහම එයා ඉහළම තැනට පැමිණෙනවා. ඒ වගේ ජීවිතයේ තමන් ධර්මය මෙහෙවන විදියවන් වලදී තමන්ට වරදක් කියලා හමුවීම ඒක වරදක් හැටියට, එහෙම නැත්නම් තමන්ගේ දුර්වලකමක් හැටියට දකින්න එපා. ඒක තමන්ට නිවැරදි පියවරක් තියන්න ලැබුණු අවස්ථාවක් හැටියට සලකන්න. දැන් සමහර අය අපි මොකද කරන්න ඕන කිය ඉන්නෝ. එහෙම නෙමෙයි, වැරදි තමන්ට පේනවා කියන්නේම තමන්ගේ ජයග්‍රහණය. ඒක තමයි වැදගත්කම එතන තියෙන්නේ. ඉතින් මෙවැනි දීර්ඝ විදියට විග්‍රහාත්මකව ඔබ තුළ මේ කුසල ශක්තිය නැති කරනව ඇරෙන්න ඇත්තම ඔබට සියලු කාර්යයන් බාර දුන්නට මේක සිද්ධ වෙන්නේ නැහැ. දැන් ඔබට යම් ක්‍රියාවක් තමයි මට දෙන්න පුළුවන්කම තියෙන්නේ. ක්‍රියාවකින් තොරව සිද්ධාන්තයක් ඔබට කියන්න බෑනේ. එතකොට පුජ්‍යලත්වය තමයි ඒක උකහා ගන්න, ඉගෙන ගන්න. ඊළඟට පුජ්‍යලයා විසින් තමයි ක්‍රියා කරන්න පටන් ගන්න. එතකොට පුජ්‍යලයා විසින් ක්‍රියා කරන තැන කර්මකාරකයේ දහුවෙනෝ, කර්මකාරකයේ සුඛ දුක්ඛ උපේක්ෂාවලට වැටෙනෝ, කර්මකාරකයේ රූප වේදනා සංඥා සංඛාර විඥාන වලට වැටෙනෝ. ඉතින් මහ කර්මකාරයෙක් නිර්මාණය වෙනෝ. මම ඔබට යම් කිසි කර්මස්ථානයක් දුන්නෝ. දැන් මේක කර්මස්ථානයක් නෙමෙයි, කර්ම නිරෝධයක්. මොකක් හරි කර්මයක්, දැන් කර්මස්ථානය දෙන්නේ, කර්මයක් දෙන්නේ, මොකක් හරි කර්මයක් කර කරනේ ඉන්නේ දෙන්නේ. ඉතින් කර්මයක් කර කර ඉන්න කෙන නෙමෙයි, කරන්න නෙමෙයි අපි මේ උත්සාහ කරලා බලන්නේ කර්මයෙන් නිදහස් කරගන්න. දැන් අපි කිව්වොත් ඔබට මෙන්න මෙහෙම ඉන්න, නිකන් ඉන්න කියලා කිව්වොත් එහෙම පුජ්‍යලත්වයේ විසින් උකහා ගන්නවා, ඒක ග්‍රහණය කරනවා, ග්‍රහණය කරගෙන පුජ්‍යලයා විසින් නිකන් ඉන්නවා, පුජ්‍යලයා තියාගන්න. එහෙම නැත්නම් අපි හුස්ම බලාගෙන ඉන්නේ කියලා කිව්වොත් එහෙම පුජ්‍යලයා විසින් ග්‍රහණය කරනවා, පුජ්‍යල වීරිය උසාහය ඔක්කොම ටික එතන දාලා හැම දෙෙම තුල භාවනාවේ කොතනක බැලුවත් පුජ්‍යලත්වයේ ගෑවිලා තියෙනවා. මොන පුජ්‍යලත්වයේ වඩනවා, පුජ්‍යලත්වයේ ඒකාත්මික කරනවා. පුජ්‍යල නිරෝධය එතන සිද්ධ වෙන්නේ නැහැ. ඒකයි තේනිසා අපි මේ විදිහට විග්‍රහ කරලා මේ කරුණු කාරණා කියන්නේ ධර්මය කියද්දී ඔබට විසින් ඔබ විසින් කල්පනා කරද්දී ඔබට ලබා ගන්නට බැරි බලයක් ලැබෙනවා ධර්මය ශ්‍රවණය කරද්දී. ඒකට හේතුව අපි මේ ලෝකෝත්තර විග්‍රහය කරනකොට ඔබට ඇති කරන්න බැරි ශක්ති ජනනයක් සද්ධර්මය ශ්‍රවණය කිරීමෙන් ඇති වෙන ලෝකෝත්තර ශක්තිය. නැත්තම් ඔබට ඇති කරන්න පුළුවන් පුජ්‍යල ශක්ති ජනනය පමණයි. කොච්චර උත්සාහ කළත් ඔය බලනකොට පුජ්‍යලත්වය තමයි ඉස්මතු වෙලා ඉන්නේ. ඒකද පුජ්‍යල බලයක් දැඩිකොට ග්‍රහණය වෙලා තියෙන්නේ. අපි සමත වගේ භාවනාවල් කරන කට්ටිය, ප්‍රගුණ කරන කට්ටිය ඉන්නවා, අම්මල හැරෙමේ ඉන්නවා, හොඳට බලන් තරහ යනවා වැඩි. ඒකට හේතුව තමන් එක අරමුණක ඉන්නවා, මේ අරමුණේමයි මා සිටිය යුත්තේ කියලා හිතනවා, මේ අරමුණ තමයි හරි කියලා හිතනවා, ඒ අරමුණ තමයි වඩන්න ඕන කියලා හිතනවා, ඒ අරමුණට එරෙහි වෙන ඕනම කෙනෙක් එක තරහ යනවා. ඒක තමයි භාවනා කරන කට්ටිය තරහ යනවා කියලා කියන්නේ. ඒක මේ නපුරු තරහ නෙවෙයි, මට බාධා කරන්න එපයි කියන තරහ තමයි තියෙන්නේ. තමන්ගේ සිත යම් කිසි රටාවක ගෙනියන ඒක බිඳින්න එපා කියන අදහස තමයි තියෙන්නේ. ඒ මරදක් නෙමෙයි. ඉතින් ඒක බොහොම කාර්මිකව විවෘතව කියන දෙයක්. ඒ කියන්නේ තමන් යම් කිසි සංඥාවක් අල්ලගෙන ඉන්නවා. ඉතින් මේ ලෝකේ හැමෝම මෙහෙමයි. තමන්ට ආකල්ප තියෙනවා. ඒක මහ මෝඩකමක්. ඉතින් ඒ සංඥාවල් අල්ලගෙන ඉන්න එක. දැන් මුස්ලිම් අය ඒ මුස්ලිම් සංඥාවේ ඉන්නෝ, කතෝලික සංඥාවෙ ඉන්නෝ, බෞද්ධයෝ බෞද්ධ සංඥාවෙ ඉන්නෝ, හින්දු අය හින්දු සංඥාවෙ ඉන්නෝ. ඉතින් තමන්ට කියලා ජීවිතයක් නෑ. තමන්ගේ ජීවිතේ ආගමකට උගස් කරලා හරියට අර රක්ෂණ සමාගමකට ජීවිතේ බාර දීලා තියෙනවා වගේ. තමන්ගේ ජීවිතේ කියලා එකක් මිනිස්සුන්ට නැතුව තමන්ගේ දර්ශනය, තමන්ගේ ස්වර්ගය, තමන්ගේ නිර්වාණය, තමන්ගේ සංසාරය විසඳන්න දෙවියෙකුට ආගමකට බාර දෙනවා. ඒක හරියට අර තමන්ට ලැබිච්ච ජීවිතේ තමන් උගස් කළා වගේ. ඊට මීට වැඩිය හොඳයි තමන්ම ඒක අරගෙන ක්‍රියා කරන්න ඕනේ. හරියට ඒක තවත් විදියකට දකින්න පුළුවන්. අර ආයෝජනයක් කරන්න බැරි, ව්‍යාපාරයක් කරන්න බැරි දුර්වලයි ඉන්නෝ. ඒගොල්ලෝ කරන්නේ බැංකුවේ දාලා ඒකෙන් හම්බෙන කීයකින් හරි ජීවත් වෙනවා. නමුත් යම්කිසි ව්‍යාපාරයක් ආයෝජනය කරන්න, ව්‍යාපාරයක යොදවන්න පුළුවන් ශක්ති නුවණවල තියෙන කට්ටිය ඉන්නෝ. ඒගොල්ලෝ එහෙම ඉන්නේ නැහැ. ඒගොල්ලෝ විශාල මුදල් උපය ගන්නෝ ඒ සල්ලි වලින්. ඒ වගේ සමහර ජීවිත ඔවුන් වග කියා ගන්න තරමට ප්‍රඥාව නැති වෙනකොට මිනිස්සු ආගම් වලට ජීවිත බාර දීලා මිනිස්සුන්ගේ ජීවිත වල නිදහස් වෙලා දැන් මම හරි කියලා ඉන්නවා. ඒක වටිනාම මනුස්ස ජීවිතේ නාස්ති වෙන අවස්ථාවක් හැටියට තමයි මම දකින්නේ. බුදුහාමුදුරුවෝ පින්නේ බුදුහාමුදුරුවන්ගේ ජීවිතේ බාර දෙන්න එපා. අත්තාහි අත්තනෝනාතෝ කෝහිනාතෝ පරෝසය. තමන් ගන්න තමන්ගේ ජීවිතය අතට. තමන්ගේ සුගතිය හා දුගතිය නිර්මාණය වෙන්නේ තමාගේ අතින්. ඒක තමයි සත්‍යය. අපි මනෝමය වශයෙන් රැවටිලා ජීවත් විය යුතු නෑ. අපි කරන ක්‍රියාකාරකම තුල, අපි දර්ශනය කරන ක්‍රියාකාරකම තුල අතර අපේ මනස ගොඩ නැගෙන ආකාරය තුල තමයි අපේ සුගතිය වෙන්නේ. සුගතිය කියන්නේ මනස සැහැල්ලු වෙන තරමට ඇති වෙන තත්වයක්. දුගතිය කියලා කියන්නේ මනස අතිශයින් කම්පණයට සහ පීඩාවට ගිනි ගැනීමට භාජනය වෙන තරමට යන තැනක්. ඒ සියල්ල ඉක්මවා දකින දැක්මක් ඇති කරගන්නවා නම් ඒ සම්මා දිට්ඨික දැක්ම ඒ තුලින් අපිට ඇතිකාර යන්න දෙනවා. මමත්වයේ විසින් වැඩි ප්‍රතිශතයක් අපේ මනසේ ආධිපත්‍ය දරාගෙන සිටින මේ මනස අපි විශාල ප්‍රඥාමය මෙහෙයුමක් යොදවා අපේ ආධිපත්‍ය ප්‍රඥාවේ ආධිපත්‍යයට අයිති කරගන්නවා. ප්‍රඥාවේ ආධිපත්‍යයට අයිති කරගත්තට පස්සේ මමත්වයට ඕන හැටියට නරන්න පුළුවන් කමක් නැහැ. ඒක බුදුහාමුදුරුවෝ කළේ තටු සිඳුනු ගිරවෙක් වගේ කියලා. දැන් තටු සිඳුනු ගිරවේ ප්‍රාණවත්ව ඉන්නෝ. නමුත් තටු සිඳුනට පස්සේ යාට උමනාවට දාලා පියාඹ ඉන්න පුළුවන් කමක් නැහැනේ. ඒ වගේ සක්කාය දිට්ඨිය කියන එක කෙනෙක් ළඟ බිඳින්න උදුරා දමන්න එයා සමත් වුණොත් අන්නේ තටු සිඳුනු කෙලෙස් තියෙන කෙනෙක් බවට පත් වෙනෝ. සසර ආනන්තරයේ පාප කර්ම කිසිසේත්ම සිද්ධ වෙන්නේ නැහැ. දැන් ආර්ය ශ්‍රාවකයන් සිදු නොවන ප්‍රධානම කාරණා තමයි ආනන්තරයේ පාප කර්ම පහ, පංචානන්තරයේ පාප කර්ම සිද්ධ වෙන්නේ. ඇයි සිද්ධ වෙන්නේ නැත්තේ? එහෙම දෙයක් සිද්ධ කරන්න බලයක් නැහැ යාළුවා. පංචානන්තරයේ පාප කර්මයක් නෙමෙයි මේ මිනිස්සේගේ දෙයක්. මේ හොරෙන් ගන්න, කඩාගෙන වඩාගෙන ගන්න මේ තරමට හරි මනස ශක්තිමත් නෑ යාට. වැරදි කිරීමේ ශක්තිය අඩුයි. නමුත් දැඩි මමංකාරය තුලින් ඔය ලෝකේ වැරදි කරන්න මිනිස්සු ජීවිතේ අභිබවා ගිහිල්ලා වැරදි කරන්නේ මේ මමංකාරයේ බලය, මමංකාරයේ තියෙන පීඩනය නිසා. උතර මමංකාරයේ බින්දට පස්සේ යාට අතහරින්න පුළුවන් ප්‍රතිශතය වැඩි. අතහරින්න පුළුවන් ප්‍රතිශතය වැඩි. අතහරින්න පුළුවන් ප්‍රතිශතය තුළ මහා ප්‍රඥාවක් ඇති වෙන නිසාම ඒ ප්‍රඥා බලයට පුළුවන් කමක් තියෙනවා. අර පුතජන විඥාන ධර්ම වුණත් මනාව පාලනය කිරීමේ හැකියාව ලැබෙනවා. හැම මොහොතකම ඔබ අකාලික ධර්මය සොයන්න, ඒක සාන්දීප්තික කරගන්න පුළුවන්. ඒ කියන්නේ හස් පනා පිටම ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. පච්චත්තං, මේක ප්‍රත්‍යක්ෂ දෙයක්. වේදිතප්පෝ, මේක විඳලා තමන්ට ඇත්තෙන්ම දැනෙන දෙයක්. නිර්වාණ රසය දැනෙනවා. වේදිතබ්බෝ, මේක විඳ දරා ගන්න පුළුවන් දෙයක්. මේක දැනෙන දෙයක්, මේක නොදැනෙන දෙයක් නෙමෙයි. මේක හොඳට දන්න වේ. ඒ නිසා මේ ජීවිතයේ තුලදීම ඔබට ළඟා කර ගන්නට පුළුවන් හොඳ ධර්මයක්. මේ ධර්මය ජීවිතයට එකතු කර ගන්න උත්සාහ කරන්න ඕනේ. අනන්තේ සොයා යන්න, කාලිකත්වේ සොයා යන්න, සත්‍යේ සොයා යන්න, සම්මා දිට්ඨිය සොයා යන්න, සම්මා සංකප්පේ සොයා යන්න, සම්මා වාචා ආදී ආර්ය අෂ්ටාංග මාර්ගයේම සොයා යන්න. අචින්තියේ සුපසන්නානම් විපාකෝ හෝති අචින්තියෝ. අනන්තේ ඔබ සොයා යන්න, ඔබගේ ප්‍රතිවිපාකය ද අනන්තයයි. අන්තයක් සොයාගියොත් ඔබට විපාකයේ හැටියට ලැබෙන්නේ ද අන්තයයි. අනන්තය යනු සාපේක්ෂිත ධර්මයක් නෙමෙයි. අනන්තයට සමාන අනන්තයම පමණයි. අනන්තයට සමාන දෙයක් ලෝකේ නැහැ. අනන්තය දැකිය හැක්කේ ඇස ඉක්මවා දකින අවස්ථාවක, ඉන්ද්‍රිය විශ්ේ ඉක්මවා දකින්න පුළුවන් බලය ඔබ තුල ජනිත වුණොත් පමණයි. මොකද අනන්තය තුල ස්වභාවයක් ගන්නේ නැහැ. අනන්තය හිස්ද නොවේ, අනන්තය නොසිස්ද නොවේ, අනන්තය ආලෝකයද නොවේ, අනන්තය අන්ධකාරයද නොවේ. ඉන්ද්‍රිය ඉක්මවා බැලූ කල්හි ඔබට අනන්තය පේනවා. එවිට පෙනේ මේ ලෝකය, මේ ලෝකයේ සත්‍යයක් කියලා මම ග්‍රහණය කරලා තිබිලා තියෙන මායාවක් කියලා තේරෙයි. අපි කතා කළේ මායාව, අපි ජීවත් වුනේ මායාවේ, අපි සිතුවේ පැතුවේ මායාවක නේද කියලා තේරෙයි. අපි පොඩි වින්දනයක් ලැබලා තියෙනවා. අරයට වඩා මං උසස්, අරයට වඩා මං සුදුයි, අරයට වඩා මං ලස්සනයි, අරයට වඩා මට සල්ලි තියෙනවා කියලා පොඩ්ඩක් හිතලා අපි සතුටක් ලැබුවා විතරයි. ඒකත් මේ ලෝකයේ අපි දන්න සවිඥානික ලෝකයට විතරයි ඒක වටින්නේ. ඒක මේ වැදගත් නැහැ ලෝකයේ අනිකුත් අයට. අපි කතා කරන භාෂාවත් එහෙමයි. අපි භාෂාව දන්න අයට විතරයි ওই භාෂාවේ ලොකු කම්, වටින කම්, පොඩි කම් කොහොම කන් තියෙන්නේ ওই භාෂාව දන්නවනම් විතරයි. අනිත් අයට ওই භාෂාව දන්නේ නැත්නම් මේකේ කිසිම ලොකු පොඩි කමක් නැහැ. ඒ නිසා අපි විශේෂයෙන්ම මවාගෙන අපිම හීන ලෝකවල ජීවත් වෙලා තියෙනවායි කියන කාරණේ තේරෙන පටන් ගන්නවා. ඒ නිසායි මායාව ඉක්මවන්න ඔබ හැම දෙනාටම බලය, ශක්තිය, ඥානනය ඇති වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ මොහොතේ අපි භාවනාත්මක වශයෙන් ටික වෙලාවක් ධම්මානුපස්සනාවේ දෙන්න. ධම්මානුපස්සනා කියලා කියන්නේ මේ කියපු ධර්මය ඔබේ හදවතට, ඔබේ ආත්මයට, ඔබේ ඥානයට ගලපන්න, විදර්ශනා කරන්න. ඒ වගේම මේ ධර්ම ශ්‍රවණය තුළින් ලැබපු සුවය අත්විඳින්න. මේ ධර්මයේ තුල පුළුවන් තරම් සිත පිහිටවා ගන්න උත්සාහ කරන්න, මහන්සි වෙන්න. නිතරම මේ උත්සාහය ධර්මයේ තුලින් සිදු කරන්නට, දේශනාවට අනුගතව සිදු කරන්නට උත්සාහවත් වෙන්න. ඔබට තිබෙන්නේ මේ අකාලික ධර්මය, අනන්ත වූ ධර්මය, අවේදීත වූ ධර්මය සොයා යන්න. ඒ සොයා යන ගමනේදී එක මොහොතක ඒ අනන්ත වූ ධර්මය, ඒ විශ්ව ධර්මය, ඒ නිර්වාණ ධර්මය ඔබ තුළට ආශිර්වාදමත් ලෙස පැමිණේ. ඔබ පුදුමයට සතුටට පත් කරමින් කුමක් හේතුවෙන් කුමන ප්‍රතිඵලයක් හේතුවෙන් Tamanට ලැබුණාද කියන කාරණේවත් ඔබට අදහා ගන්න බැරි විදියට ඔබ තුළ ඒ ධර්මය ජනිත වේවි, හටගනීවි. මේ ලෝකේ තියෙන හැම ප්‍රතිඵලයක්ම තියෙන ක්‍රියාවට ප්‍රතිඵලය. නමුත් අපි හොඳට මතක තියාගන්න නිර්වාණ ධර්මයේ අනු ක්‍රියාවේ ප්‍රතිඵලයක් නොවේ. ඒක මහා පුදුමය දනවන, විශ්මය දනවන කාරණයක්, අවබෝධයක් වෙනවා. සමාධි දේවල් බැලුවත්, උගත්කම් බැලුවත්, ඒ වගේම ලෞකික ජයග්‍රහණයක් බැලුවත් ඒ තුල තියෙන ක්‍රියාවේ ප්‍රතිඵලය. මේක ක්‍රියාවේ ප්‍රතිඵලය නෙමෙයි. මේ ලෝකේ નિરાයාසයෙන් ලබන්න පුළුවන් යම් දෙයක්ද තියෙන්නේ, ඒ දේ තමයි නිර්වාණය. નિરાයාසයෙන්මයි ලැබෙන්නේ. ඒ කියන්නේ නොමිලේම ලබන්න දෙයක් තියෙනවා නම් ඒ තමයි නිර්වාණය. නිර්වාණ ගමන ටිකක් වෙනස්. රැඳී සිටින්නෙත් නැහැ, ගමන් කරන්නෙත් නැහැ. කොහොමද බුදුරජාණන් වහන්සේ කියන මේ නිර්වාණ ධර්මය අවබෝධ කරගත්තේ? සංසාර ඕගය තරණය කළා. මම රැඳී සිටියෙත් නැහැ, තරණය කළෙත් නැහැ. අන්න එහෙමයි මම මේ සංසාරය තරණය කළේ. රැඳී සිටියෙත් නැහැ, තරණය කළෙත් නැහැ, ගමන් කළෙත් නැහැ. එහෙමයි මම මේ සංසාර සාගර ඕගය තරණය කළේ. ක්‍රියාවේ ප්‍රතිඵලයක් නෙමෙයි නිර්වාණය කියන්නේ, ක්‍රියාවේ සංසිඳීම. ක්‍රියාවේ සංසිඳීම ඔබට කළ හැකිද? ඔබ විසින් කළොත් තව ක්‍රියාවක් වෙනවා, ඇරෙන්නට වෙන ආකාරයක් නැහැ. ඒ නිසා අපේ පින්නතුන් මේ කරුණු සියල්ලක්ම තමන්ගේ ධර්ම ගවේෂණයට එකතු කර ගනිමින්, මුහු කරමින් තමයි මේ ගවේෂණය සිද්ධ කරන්න ඕන. එක මොහොතකදී ඔබට ඔබ තුළ සියලු දෘෂ්ටි අභිභවා යන බලය, ඥානනේ ඔබ තුළ ඇති වෙනකොට ඔබට ඒ විශ්මයජනක ධර්මය ලැබෙනවා. අවසාන දෘෂ්ටියත් අභිභවා යන මොහොතේදී ඔබට ලැබෙන එයට නිර්භයව මුහුණදී එය ළඟා කරගන්න. සමහර අය බය වෙනවා ඔක්කොම නැති වෙයි කියලා. ඔක්කොම නැති වෙලා අලුතෙන් ඔබට ලැබෙනවා. අර පරණ බඩු වලට අලුත් බඩු දෙන්නේ මේ වගේ ලෝකයේ අලුතෙන්ම ලැබෙනවා. ඇස කන ආසේ දිව ශරීරය මන කියන ඉන්ද්‍රියන් හය නැතිම වෙලා ගිහිල්ලා අලුතෙන් ලැබෙනවා ඉන්ද්‍රියන් හය. ඊළඟට ඒ හය ඔස්සේම අලුත් විදියකට දකින්න පුළුවන් හැකියාව ලැබෙනවා. දැන් අපි මේ ගෙනාව ඉස්සරහට ලෝක බෝලේ. කෙනෙකුට ඉතින් මේ විදියට දක්වන මේ තියෙන ලෝක බෝලේ කියලා. මේක අමු අමුවෙන් කවුරු හරි කෙනෙක් ගන්නවා ලෝක බෝලේ මෙන්න මෙහෙමයි කියලා. ඒක තමයි බුද්ධාගමට වෙලා තියෙන්නේ. දැන් ලෝක බෝලේ අමු අමුවෙම මේක මෙහෙමයි කියලා ගත්තාම මෙහෙම ලෝක බෝලයක් තියෙනවද ලෝකේ? මෙහෙම ආරුක්කුවකුත් එක්ක ස්ටෑන්ඩ් එකකුත් එක්ක ලෝක බෝල ස්ටෑන්ඩ් එකකින්ද තියෙන්නේ? අන්න ඕක තමයි වෙලා තියෙන්නේ. ඒ නිසා දහම කියන දැන් අපි මේකේ කියන්නේ මොකක්වත් අඩු කරන්න හොඳ නෑ. බුදුහාමුදුරුවෝ දුන්නේ මෙහෙමයි. මේකේ තියෙන කිසි දෙයක් අඩු කරන්න බෑ, වැඩි කරන්න බෑ. ස්ටෑන්ඩ් එකත් එක්කමයි හම්බුනේ. ලෝක බෝලෙත් ස්ටෑන්ඩ් කරලා තියෙන්නේ. නේද? මේක නෑනේ. ඒක අමුණන එක. මෙන්න මේක තමයි ලෝක බෝලේ හැටියට තියෙන්නේ. අපිට මේ පොළොව මත හිදෙද්දි, මේ ගෘහය මත හිදෙද්දි කොයිම වෙලාවකවත් දැනෙනවද ලෝකේ රවුම් කියලා? දැනෙන්නේ. මේක කැරගෙනවයි කියලා දැනෙන්නේ. අපිට හිතාගන්න අමාරු ඉර ඇවිල්ලා යනවද මේක කරගෙනවද කියලා එකපාරට හිතා ගන්නම රිත අපි හිතේ මුලින් දැනෙන්නේ පොඩි කාලේ දැනෙන ඊර අර පැත්තෙන් ඇවිල්ලා මේ පැත්තෙන් බහැලා යනවා කියලා. ඊරම උදා වෙලා ඊර බහැලා යනවා කියලානේ අපි කියන්නේ. නමුත් ඒකක්වත් පේන දේවල් ඇත්ත නෙමෙයි. නිමක් නැති විශ්වයේ ශක්ති ප්‍රභවයක් නිසා එක්තරා හොඳ තැනක මේ ග්‍රහ වස්තුව පිහිටපු නිසා ඒ තුල හොඳ වායු සංකලනයක්, ජල සංකලනයක් හටගත්ත නිසා මේ පේන තෙක් මානේ විශ්වයේ ජීවී නැතිව ඉදදී මනුස්ස ජීවියෙක් වගේ දියුණු සත්වෙක් වහගන්න බැරුව ඉදදී මේ පුංචි බෝලේ තුල මිනිස්සු ජීවත් වෙනවා. ඒ බෝලේ ඇතුළේ ජීවත් වෙන මිනිස්සු හැමදෙනාම මනෝ කියන ධර්මතාවයේ දරාගෙන මානසික නොයෙකුත් දේවල් මවාගෙන මනසින් දුක් වෙමින්, හඬමින්, වැළපෙමින් හදාගෙන හරි කියලා වැරදි කරමින්, වැරදි කියලා හරි කරමින්, හරි වැරදි පටලවා ගනිමින් මේ අනන්ත විශ්වයේ මේ කුඩා ගෝලය තුල තමන්ට කුඩා ඉඩම් ප්‍රමාණයක් හේමත් නැත්තම් රටක් පළාතක් වෙන් කරගෙන යුද්ධ කරගෙන මරාගෙන නොයෙකුත් නොයෙකුත් උමතු ක්‍රියාකාරකම් වල යෙදিলা සාමාන්‍ය සත්වයන්ටත් වඩා දුර්වල මට්ටමක මිනිස්සු ලෝකේ ජීවත් වෙනවා. සාමාන්‍ය සතුන් නම් ඒ ගහේ කොළේ වැලේ තියෙන දේ කවුරුත් බෙදා හදාගෙන කාලා පාඩුව ජීවත් වෙනවා. ඒ නිසා මිනිස්සයා මොන තරම් මෝහ අන්ධකාරයක පැටලලා තියෙනවද, තමන්ගේ සිතට පහළ වෙන ආගමික, ජාතික, වාර්ගික සංකල්පීය හැඟීම් වලට. තමන්ගේ සිතේ ඇතිවන අදහස් දැඩිව ගන්න ස්වභාවය මොනතරම් වරදක්ද? මා සිතුවිලි තුල ඇතය, සිතුවිලි මා තුල ඇතය, මම සිතුවිලිය, සිතුවිලි මාගේ ආත්මය, අදහස මගේ ආත්මය කියලා ගත්තට පස්සේ තමයි මමත්වය. එනිසා පටු දෘෂ්ටි, පටු ආකල්ප, පටු දේවල් වලින් ඉවත් විය යුතුයි. මගේ ශරීරය, මගේ ආකල්ප, මගේ ඉඩම කඩම, මගේ නිලතල තානාන්තර මේ ඔක්කම අතහරින්න ඕන. අතහරින්න ඕන කියලා කියන්නේ භෞතිකවාදී ක්‍රමයට නෙමෙයි, අධ්‍යාත්මික දර්ශනවාදී ක්‍රමයට අතහරිනවා. ඇයි අතහරින්නේ? ඒ දැනීම බොරුවක්. ඒ සංවේදීතාවය බොරුවක්. ඒ නිසා මට ඒක ඔහෙම උමනාවක් නෑ. නමුත් එහෙම අතහරිනවයි කියලා කියන්නේ ලස්සනට ඉන්න මනුස්සයෙක් ඇතට ඉන්නවයි කියන එක නෙමෙයි. මුදල් හදල් හම්බ කරන මනුස්සයෙක් මුදල් හදල් හම්බ නොකර ඉන්නවයි කියන එක නෙමෙයි. ඉඩකඩම් තියෙන මනුස්සයා ඒ ටික කව කාටහර ලියලා දෙනවයි කියන එක නෙමෙයි. ඒකෙන් අතහැරීම සිද්ධ වෙන්නේ. ඒකෙන් සිද්ධ වෙන්නේ ඍණාත්මක අදහස් සංකල්පය. අතහරිනවයි කියන එක තුළ තියෙන්න ඕන අන්තයක් නැතුව තියෙන්න ඕන. සැබවින්ම අතහැරුණොත් ඔබේ සිතද දන්නේ නැහැ ඒ දේ අතහැර බව, අත්හල බව. මා යමක් අත්හල කියලා, අත්හල අත්හැරියා කියලා කෙනෙක් දන්නවනම් ඒ අතහැරීමක් නොව කරලා තිබෙන්නේ ගැටීමක්. ඒකයි තත්ත්වය. සැබවින්ම ඔබ අතහැරියොත් ඔබ අත්හල බවද ඔබ දන්නේ නැත. ඒක තමයි සැබෑම අතහැරීම කියලා කියන්නේ. අත්හල බව දන්නෙත් නැතුව අතහැරීමක් සිද්ධ වෙනවා. ඒක තමයි ස්වභාව ධර්මයේ අතහැරීම. අතහැරීම කියලා අපි කරන්නේ ක්‍රියාකාරකමකට ආකල්පමේ වශයෙන් බැසගෙන තවත් දෙයක් අමුණා තවත් දෙයක් අතහරිනවා. ඒක අතහැරීම නෙමෙයි, ඒක මාරු කිරීම. අතහැරීම කියන එක ඇත්ත වශයෙන්ම සිදු වුණොත් ඒ සිදු වෙන තැන අතහරින දේවත් අත්හල දේවත් අත්හල මතකයක්වත් අත්හල කෙනෙක්වත් අත්හල ක්‍රියාවක්වත් ඉතුරු වන්නේ නැත. මම අතහැරියා යයි ප්‍රකාශ කිරීමටද නොහැකි. මම අතහැරියායයි ප්‍රකාශ කිරීමට පුළුවන්කම තියෙන්නේ හේතු සාන්තක සහිතව හේතු සහිතව අතහැරියොත් තමයි මම අතහැරියා බවට පත් වෙනවා. හේතු නැතුව අතහරින්න පුළුවන් නම් අන්න එතන තමයි පුජ්‍යලත්තේ ඉක්මෝ අතහැරීම. යමක් අතහැරලා හේතුවක් කියයි, මේ හේතුවෙන් මං අතහැරිය කියලා. ඒ හේතුවකින් අතහැරිය නම් ඒක අතහැරීමක් නෙමෙයි, ඒක ගැටීමක්. හේතු ඉක්මවා අතහැරීමක් සිද්ධ කළොත් අන්න ඒක තමයි නියම අතහැරීම. ඒක පුජ්‍යල ක්‍රියාකාරකමක් නෙමෙයි. ඒක අර ගහෙන් ගෙඩියක් වැටෙනවා වගේ සිද්ධියක්. එනිසා මේ ධර්මය මෙලෝ වශයෙන්ම අවබෝධ කරගන්න පුළුවන්, ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් ධර්මතාවයක්. ඒ තුලින් ඔබට ඔබේ හසර කළමනාකරණය කරගන්න පුළුවන්, සාංසාරික අපාය දුක්ඛයන්ගෙන් නිදහස් වෙන්න පුළුවන්. තාම පැහැපර දර්ශනයක් ඇති කරගන්න පුළුවන්. නිස්කාරණ දුක්ඛයන්ගෙන් නිදහස් වෙන්න පුළුවන්. රජ කෙනෙක් ලබනවට වඩා සැපසේ මානසිකව ජීවත් වන්න පුළුවන්. සසෝයා යන්න. ගම්බීරයි ධර්මයේ එක මොහොතක හමු වේ. ඒ හමු වීම, ඒ ධර්මයේ මුණ ගැසීම ඔබ තුල සුදුසු තත්ත්වය ඇති වෙන මොහොතේම ඔබට එක දෙය ලැබෙනවා. තමේ ලෝකේ රාජකාරී තත්ත්වයකදී සමහරලාන සුදුසු තත්ත්වය ඇති වෙලා කල් ගිහිල්ලා එක්ක තමන්ට ලැබෙන්නේ නිලතානාන්තර එහෙම නැත්නම් සුසු තත්ත්වය ඇති වෙලා තියෙන ලැබෙන්නේ. මේක එහෙම නෑ. ඔබේ මනස තුල හේ දෘෂ්ටි වලින් තොර වූ අවස්ථාව කියන එක යම් මොහොතකදී සැකසෙනවද, ඒ මොහොතේම ඔබට නිර්වාණ ධර්මය කියන එක ලැබෙනවා. මේ විශ්ව ධර්මය අපි කරා නොපෙමින් තිබෙන්නේ, නිර්වාණ ධර්මය අපි කරා නොපෙමින් තිබෙන්නේ මමත්වය කියන ඇබේ දසාගෙන අපි ඉන්නවා. දැන් බෝතලයකට උනත් මූඩියක් ගහලා වහලා තියෙන උර ඒ මූඩියට විශ්වය සමග සම්බන්ධ වෙන්න, වාතය සමග සම්බන්ධ වෙන්න බැහැ අර ඇබේ නිසා. ඒ නිසා පුජ්‍යලත්වය මමත්වය කියන දෘෂ්ටිය ඇබේ තද කරගෙන ඉන්නෝ මේ මම කියලා. ඒ නිසා අර විශ්වයත් එක්ක ලෝක ධර්මතාවයත් එක්ක අකාලිකව ගනුදෙනු කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් මම කොහොමද අතහැරලා මන්නේ දුක් විඳින්න හරි සැප විඳින්න හරි ඉන්න ඕනනේ කියලා කෙනෙක් හිතන්න පුළුවන්. ඒ විතර මෝඩකමක් ලෝකේ තවත් නැහැ. ඒ කියන්නේ නැති දෙයක් නේ, නැති දෙයක් තමයි මම කියලා අල්ලගෙන ඉන්නේ. නැති දෙයක් වෙනුවෙන් තමන් සිහිනම වාගෙන ඉන්නවා. මේ ලෝකේ නැති දේවල් වෙනුවෙන් තමයි මුළු ලෝකෙම සිහින මවාගෙන ඉන්නේ. අපේ ඇමරිකානු, අපි ඉන්දියානු, අපි ශ්‍රී ලාංකිකයෝ, අපි මේ ජාතිකයෝ, අපි මේ ආගමිකයෝ කියලා මේ ඔක්කොම මනෝ විකාර. ඊළඟට මේක මගේ ඉඩ, මේ මගේ කාමරේ, මේ මගේ හඳු, මේ ඔක්කොම සිහින ලෝක. අපි උසස් අය, අපි පහත් අය, අපි මේ වගේ අය, අපි මේ වගේ අය. මම හොඳ කෙනෙක්, මම නරක කෙනෙක් කියලා එක එක චරිතවලට බැස ගන්න කැමතියි. සමහර අය හොඳ අය කෙනෙක් වෙන්න කැමති, සමහර අය නරක කෙනෙක් හැටියට ප්‍රසිද්ධ වෙන්න කැමති. එහෙමත් ඉන්න ලෝකේ. සමහර අයට ඕන ගමේ හොඳ කෙනෙක් හැටියට ප්‍රසිද්ධ වෙන්න, සමහර අයට ඕන ගමේ චන්දියෙක් වගේ මැරෙක් වගේ ප්‍රසිද්ධ වෙන්න. එයා කැමති, එයා හරි දරුණු කෙනෙක්, හරි මැරෙක්, භයානක පුජ්‍යලෙක් කියලා කියනවට කැමති. සමහර අය ඉන්නෝ එයා හරි හොඳ කෙනෙක්, ගුණහාමත් කෙනෙක් කියනවට කැමති. ඒ වගේ තමයි මමංකාරයත් එහෙමයි. ඒ නිසා මේ මමත්වයේ කියලා මිනිස්සු ආරෝඪ කරගත්ත දේ මායාවක්, බොරුවක්, අවිද්‍යාවක්, මාර ධර්මතාවයක්. ඒ මාර ධර්මතාවයේ තවදුරටත් පැටලී ජීවත් නොවි ඒකෙන් නිදහස් වෙන්න හැම මොහොතකම උත්සාහවත් වෙන්න, සියලු දෘෂ්ටි වලින් ඔබේ මනස අභිභවා යන අතික්‍රමණය කරන මොහොතේදී निराයාසේ ඔබ තුළට ඒ ධර්මයේ පැමිණෙනවා. ඒට ඉඩ හරින්න, නිර්භයව ඉඩ හරින්න. ඒවට ඔබ හා විශ්වය අතර තිබුණු වෙනස, ලෝකය හා ඔබ අතර තිබුණු වෙනස සම්පූර්ණයෙන් නැතුව ගිහිල්ලා ලෝකය සහ ඔබ එකක් බවට පත් වෙලා, මහ පොළොව සහ ඔබ අතර තිබුණු වෙනස දුර වෙලා ගිහිල්ලා මහ පොළොව හා ඔබ එකක් බවට පත් වෙලා විශ්වයේ අතරක් නැතිව දකින්න පුළුවන්. දැනට අපි දකින්නේ මේ මම අරාන් අය, මේ මම අරාන් වස්තුව, මේ මම මාගේ කියන අනිකුත් දේවල්. ඒ නිසා මාගේ කියන සිද්ධාන්තයක් නැතුව ලෝකේ දකින්න පුළුවන්. මම කියන සිද්ධාන්තයක් නැතුව ලෝකේ දකින්න පුළුවන්. මේ විශ්ව දර්ශනය ඔබට ලැබුණාම කොච්චර සැනසෙලිදායකද? ඔය ගැටලු ප්‍රශ්න තියෙනවා ඔක්කොටම හේතුව මගේ, මේක මගේ නෙමෙයි, මේක මම කියන සිද්ධාන්ත තමයි ගැටලු. එනිසා ඔබ යම් මොහොතකදී මගේ කියන සිද්ධාන්තයෙන් තොරව, මම කියන සිද්ධාන්තයෙන් තොරව මේ ලෝකය දකින්න, අහන්න, විඳින්න, කතා කරන්න හැකියාව ලැබුණොත් ඔබට මොනතරම් නිදහසක් දැනේවිද? එහෙනම් ඒ ධර්මය අවබෝධ කරගන්න හැමදෙනාටම වාසනාව, භාග්‍ය, ධීරිය ලැබේවා ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැමදෙනාටම තෙරුවන් සරණයි.